අද මේ මැදිම්පුම් පෝය දවසේ මේ පින්වත් කාටත් අතිශයින් උපකාරි වෙන දහං කාරණාවක් සිහිපත් කරන බව මුලින් මා පැවසුවා. ඒ වගේම තමයි මේ දහං කාරණාව ඉගෙන ගන්නකොට නිවසේ සිට හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ ගුවන් විදුලියෙන් හෝ ධර්මයේ ශ්‍රවණය කිරීමත් ළඟට පැමිණ ධර්මයේ ශ්‍රවණය කිරීමත් අතර වෙනස මොකද්ද කියලත් මේ ධර්ම දේශනාවෙන් තමන්ටම තේරෙනවා. ඔය අතුරු කාරණාව ප්‍රධානම කාරණාව තමයි හිතට අකුසල් ආපුම, හිතට එනවා රාගය, ද්වේෂය, මෝහ, බය, තැති ගැනීම, ඉරිසියා, ක්‍රෝධ, මාන්න, ඊළඟට වෛරේ, තරහව, මේ වාගේ අකුසල් හිතට ආපුවහම කෙනෙකුට දුරු කරගන්න බෑ. කෙනෙකුට කියන්නේ සමස්තයක් වශයෙන් අද මානව සත්වයාට වැදිච්ච සාපේ තමයි අකුසල් දුරු කරන්න අමාරුයි, කුසල් උපදවන්න අමාරුයි. තමන්ගේ හිතේ අකුසල් දුරු කරලා කුසල් උපදවා ගන්න මොකද්ද මේ තියෙන අමාරුව? ඇයි අපිට හැදෙන්න අමාරු? ඇයි අපිට නැගිටින්න අමාරු? ඇයි අපිට වරදි නැගිටින්න අමාරු කියන එකේ ඒයට උත්තරේ මේ ධර්ම දේශනාවේ තියෙනවා. මේ තමයි අපිට වැරදිච්ච තැන. මේ තමයි අපිට මේ මගහැරිච්ච තැන. මේ තමයි අපි නොසිතුව තැන, අපිට වැරදුන තැන. අද ජීවිතේ අඩුපාඩු හදාගන්න කැමැති, වරදින් නැගිහිටින්න කැමැති, කුසල් වඩන්න කැමැති කෙනාට, සා පිපාසාවෙන් ඉන්න කෙනාට මිහිරි මේ පැණි වගේ, සා විඩාවෙන් පිපාසින් විඩාවෙන් ඉන්න කෙනෙකුට සීතල දිය දහරක් වගේ මේ දහං අවවාදී දැනෙනවා. තමන්ට බුද්ධ ශාසනය පිහිට ගන්න උවමනාව තියෙනවා නම් තවත් වර්ණනා කුමටද මං කෙලින්ම දේශනාව ආරම්භ කරනවා. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන සක්කාර ගරුකාර සූත්‍රය. මේ සූත්‍ර දේශනාව අපි කලින් අහලා තියෙනවා, ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. නමුත් මෙතනින්ම තමයි අපිට නැගිහිටින්න තියෙන්නේ, මෙතනින්ම තමයි අපේ ජීවිතය හදාගන්න තියෙන්නේ. ඒ නිසා මේ උතුම් දහම් පරයය ඇසූ අයට නැවත සිහිපත් වීම පිණිසත්, නොඇසූ අයට ඒ උතුම් දහම් ඕදන ඇසීම පිණිසත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මනාව කන් යොමු කොට. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සැවැත් නුවර තමයි වාසය කළේ. එතකොට අපගේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර කිනිහිරියාමලේ පාඨින් බබලන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භාවනාසුවින් වැඩි හිටියා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍ර තුන් ලෝකෙම සියලු මිනිසුන්ගේ ප්‍රඥාව එක පැත්තකට දාලා සියලු දෙවියන්ගේ, සියලු බඹුන්ගේ, සකල ලෝක සත්වයාගේ ප්‍රඥා ශක්තිය එක පැත්තකට දැම්මොත් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට නම් සමාන වෙන්නේ නැහැ. උන්වහන්සේ නුවණින් කල්පනා කළොත් කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගාන ගණන් කරන්න පුළුවන් ප්‍රඥාවෙන්. එච්චර නුවණ තියෙනවා. සියුම් අකුසල් උන්වහන්සේට දකින්න පුළුවන්, සියුම් කුසල් දකින්න පුළුවන්. උන්වහන්සේ භාවනාවට යම් අරමුණක් ගත්තොත් ඒක දෙවියන්ටවත් හොයන්න බෑ කියනවා සාරිපුත්තයන් වහන්සේ දැන් අහවල් භාවනා අරමුණයි සී කරන්නේ කියලා. එච්චර සියුන් දේ විදර්ශනා කරනවා. ප්‍රඥාවන්ත වූ ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් වැඩඉන්නකුට කල්පනා කරනවා, භික්ෂුවක් අකුසල් දුරු කරන්නේත් කුසල් දියුණු කරන්නේත් සත්කාර කොට ගරු කොට කවරෙකු ඇසුරු කොට වාසය කරද්දීද භික්ෂුවකට අකුසල් දුරුකරන්න කුසල් උපදවන්ට පුළුවන් වෙන්නේ කාට ගරු කළොත්ද, කාට සත්කාර කළොත්ද? ඒක වෙන්නේ මෙහෙම, කෙනෙක් බාහිර කෙනෙකුට ගරු කරනවා, බාහිර කෙනෙකුට සත්කාර කරනවා. එතකොට බාහිර දෙයකට ගරු කරනකොට සත්කාර කරනකොට තමන්ගේ අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් උපදිනවා. ඒ සඳහා කරන්න තියෙන්නේ බාහිර කෙනෙකුට ගරු කරන්න ඕන, බාහිර කෙනෙකුට සත්කාර කරන්න ඕන. එතකොට තමන්ගේ අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අකුසල් දුරු වෙන්නේ, කුසල් උපදින්නේ. අකුසලෙන් හොඳටම බැට කනවා, උපන් කුසලේ වහ නැසෙනවා. ඕකනේ කාගේ ජීවිතවල තියෙන ප්‍රශ්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අනන්ත වූ නික්ලේශී ප්‍රඥාවෙන් කල්පනා කළා, කාට ගරු කරද්දී කාට සත්කාර කරද්දී අකුසල් දුරු වෙනවද කුසල් උපදිනවද කියලා කල්පනා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහුණා, යම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් බුදුරජාණන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් ඒ හේතු කරගෙනම හිතේ අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. ඔන්න කාරණාව හොඳට සවන් යොමු කරගෙන හන්න මේකේ තව විස්තර ටිකක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ඒ වගේම දැන් සිහි කරනවා. ඒ වගේම භික්ෂුවක් ධර්මයට ගරු කරනවා නම් ධර්මයට සත්කාර කරනවා නම් ඒ මුල් කරගෙන අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. අපේ ජීවිතේ අඩුපාඩු හදාගෙන යහපත් පැත්තට ගන්න පුළුවන් ධර්මයට ගරු කළොත් ධර්මයට සත්කාර කළොත්. දැන් ඔබට හිතෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියන්නේ එහෙනම් අපි වන්දිනවා, මල් පූජා කරනවා, එහෙම කරනවා. දැන් ධර්මයට කොහොමද ගරු කරන්නේ, සත්කාර කරන්නේ? දැන් ඔබට හිතෙන දෙයක් මම මේ කියන්නේ. ඒ වගේම සංඝයාට ගරු කළොත් සංඝයාට සත්කාර කළොත් එපමණකින් අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. ඊළඟට ශික්ෂාවට රකින සිල්ව සීලයට ගරු කළොත් සත්කාර කළොත් අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. සමාධියට ගරු කළොත් සත්කාර කළොත් අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. අප්‍රමාදයට, ඒ කියන්නේ ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදව කුසල් වඩන එක, ඒ අප්‍රමාදයට ගරු කළොත් අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. පිළිසඳර දහං කතා බහට ගරු කළොත් අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. දැන් දහම් පිළිසඳර කියන එකට ගරු කරන්නේ කවුද බලන්න, ඔබ නිවසේ, ඊළඟට ගමේ, කඩපිලේ, නගරේ, රටේ මාධ්‍යවල දහන් සාකච්ඡා තියෙන්නේ කොච්චරද කියලා බලන්න. වැඩිපුර තියෙන්නේ දේශපාලන, ආර්ථික, සමාජීය, ඊළඟට මේ තරුණ සමාජී, ඕවා ගැන සාකච්ඡා කතා බහ, ඕප දූප, අල්ලාප සල්ලාප, ඕවා හැම තැනම තියෙන්නේ. සුහඳව දහම් පිළිසඳරක යෙදෙන්න යෙදෙන්නේ ඒට ගරු කරන්නේ. ඒට ගරු කරනවා නම් මහා හරසරි මාධ්‍යයෙන් දහම් පිළිසඳර තියෙන්න බෑ. මියුසිකල් ෂෝ එකක් මේ ෆේමස් කරන විදිහට, එහෙම නැත්නම් මොකක් හරි ඔය තියෙන නරිනාටක අද කාලේ තියෙන්නේ, ඊළඟට චිත්‍රපටි නාට්‍ය ඒවා ප්‍රසිද්ධ කරන විදිහට දහම් සාකච්ඡාවක් මෙහෙම තියෙනවා, ඔබ සමග දහම් පිළිසඳරක් මෙහෙම තියෙනවා කියලා ප්‍රචාරය වෙනවද? දහම් පිළිසඳරට ගරු කරන්නේ, සත්කාර කරන්නේ, පිරිසක් අතර ඉඳල දහම් කතාවක් ආරම්භ කරන්න බලන්න අනිත් අයනෙන් කෙලෙනවා. කොහේ හරි ස්ත්‍රියකගේ හරි පුරුෂයෙකුගේ හරි ඕපාදූපයක් කුණුහරුපයක් කතා කරන්න ගත්තොත් ඈත ඉන්න අය කාන්දමට වගේ ඇදීගෙන ඇවිල්ලා ඔළුව දික් කරනවා. ඒ සාකච්ඡා බැබලෙනවා. නමුත් දහම් සාකච්ඡාවක් කළොත් ඒ දහම් සාකච්ඡාවට ගරු කරන්නේ සත්කාර කරන්නේ. ඉතින් මේ දහම් පිළිසඳරට ගරු සත්කාර සම්මාන නොකළොත් එහෙම එපමණ ඒ මුල් වෙනවා කියනවා අකුසල් වැඩෙන්න කුසල් වැඩෙන්නේ නැති වෙන්න. ඒතොර නරක පුරුදුවල ඊළඟට පහත් පුරුදුවල ලාමක පුරුදුවලම සත්වයා ගැලෙනවා එබෙනවා ගිලෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට කල්පනා කරලා හිතුණා මේ මට ඇතිවෙච්ච මේ කල්පනාව හරි ප්‍රණීත දෙයක් උතුම් දෙයක් ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ නිසා මට මේ ඇතිවෙච්ච උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රණීත මේ අදහස මම බුදුරජාණන් වහන්සේට කියන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ මේ ධර්ම පරියාය බැබලේවි, තව තවත් බැබලේවි. කෙනෙකුට රත්තරම් මාලයක් මුතුමැණික් මාලයක් හම්බුණාට පස්සේ ඒක එයා ගිහිල්ලා දෙනවා රංකරුවෙකුට. ඒ රංකරුව අතට පත් වෙච්ච ගමන් නේද මේක මට වටිනාකම ඉන්නේ. එයා කියනවා මේකේ වටිනාකම මෙච්චරයි, රත්තරම් බර මෙච්චරයි, මැණික් බර මෙච්චරයි, මුතු බර මෙච්චරයි, මේක වටිනවා, මේක දුර්ලභ දෙයක්, මේවා හොයාගන්න අමාරුයි, මේක මහා වටිනා දෙයක් කියලා අර ආභරණයට දෙන්න ඕන තැන දෙන්නේ රංකරුවා. ආන් ඒ වගේ මට ඇතිවිච්ච වටිනා අදහස මම භාග්‍යතුන් වහන්සේට කියා හිටින්න ඕන. ඒතර භාග්‍යතුන් වහන්සේ තමයි එකට වටිනාකම දෙන්නේ. ඇයි භාග්‍යතුන් වහන්සේනේ මේ උතුම් ධර්මයේ ධර්මස්වාමී. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතේ භාවනා සුවයෙන් වැඩි ඉන්නකොට ඇතිවෙච්ච සංකල්පනාව බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ස්වාමීනි මා කල්පනා කළා භික්ෂුවකට අකුසල් ප්‍රහාණය වෙන්නේ කුසල් උපදින්නේ කාට ගරු කළොත්ද, කාට සත්කාර සම්මාන කළොත්ද. එතකොට මට වැටහුණා ශාස්ත්‍රෝන් වහන්සේට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. ධර්මයට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. සංඝයාට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. ඊළඟට සමාධියට ශික්ෂාවට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. සමාධියට ගරු කරනකොටයි සත්කාර කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. අප්‍රමාදයට ගරු කරනකොටයි සත්කාර කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. පිළිසඳරට ගරු කරනකොටයි සත්කාර කරනකොටයි අකුසල් දුරු වෙලා කුසල් උපදින්නේ කියලා මට හිතුණා. මට හිතුණා මේ මට හිතිච්ච වටිනා අදහස, ප්‍රණීත අදහස, බැබලෙන අදහස මගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියා හිටින්න ඕන. රත්තරන් රම් මාලයක් ලැබිච්ච කෙනෙක් රංකරුවෙකුට ඒ බාර දෙනා වගේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තවත් බැබලෙවි කියලා. සාදු සාදු සාරිපුත්‍ර, මැනවි සාරිපුත්‍ර, හරියට හරි සාරිපුත්‍ර, භික්ෂුවක් අකුසල් දුරු කරන්නේ කුසල් උපදින්නේ ශාස්ත්‍රෝන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත්. හරි සාරිපුත්‍රේක, භික්ෂුවක් අකුසල් දුරු කරන්නේ කුසල් උපද්දවන්නේ ධර්මයට ගරු කළො, සංඝයාට ගරු කළො, ශික්ෂාවට ගරු කළො, සමාධියට ගරු කළො, අප්‍රමාදයට ගරු කළො, පිළිසඳරට ගරු කළො. මැනවි සාරිපුත්‍ර ඒව මෙතන් ඕක ඔය ආකාරයෙන්මයි. ඒතරු භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අදහස ඒ විදිහටම අනුමත කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි මට ওই කාරණාව තවත් විස්තර විදියට වැටහෙනවා. කිසිේද සාරිපුත්‍ර ස්වාමීනි, යම්කිසි කෙනෙක් ශාස්තෘන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ. ශාස්තෘන් වහන්සේට ගරු නොකොට සත්කාර නොකොට ධර්මයට ගරු කරනවා සත්කාර කරනවා කියන එක සිද්ධ වෙන්නේ. ස්වාමීනි, යම්කිසි කෙනෙක් ශාස්තෘන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු කරනවා සත්කාර කරනවා කෙනෙක් සිද්ධ වෙන්නේ. ස්වාමීනි, යම්කිසි කෙනෙක් ශාස්තෘන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට සීල් පදවලට ගරු කරනවා කෙනෙක් සිද්ධ වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට ශික්ෂාවට ගරු නොකොට සමාධියට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට ශික්ෂාවට ගරු නොකොට සමාධියට ගරු නොකොට අප්‍රමාදයට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට ශික්ෂාවට ගරු නොකොට සමාධියට ගරු නොකොට අප්‍රමාදයට ගරු නොකොට දහම් පිළිසඳරට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ යම්කිසි කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේට ගරු කරනවා නම් සත්කාර කරනවා නම් එයා ධර්මයට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් සීල් පදවලට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. ශික්ෂා ගෞරවයෙන් ඉතින් භාග්‍යතුන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් ශික්ෂාවට ගරු කරනවා නම් සමාධියට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් ශික්ෂාවට ගරු කරනවා නම් සමාධියට ගරු කරනවා නම් අප්‍රමාදයට ගරු කරනවා නම් කියන එක සිද්ධ වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් ශික්ෂාවට ගරු කරනවා නම් සමාධියට ගරු කරනවා නම් අප්‍රමාදයට ගරු කරනවා නම් පිළිසඳරට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. සාදු සාදු සාරිපුත්‍ර, ඒව මේතන් සාරිපුත්‍ර. සාරිපුත්‍ර, ඒක ඒ විදිහටම තමයි. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු කරනවා කියලා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේත් ඒක ඒ විදිහටම අනුමත කරනවා. ඒ විදිහටම දේශනා කරනවා. හරි ඒක කියලා. ඉතින් මේ දේශනාව කියාගෙන යනකොට මේක ඉච්චරම වැදගත් කියලා හිතුනේ පින්වත්නි. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් නේද, කාටත් තියෙන ප්‍රශ්නයක් නේද, සීලය හොඳට දියුණු කරගන්න බැරි ප්‍රශ්නේ. හුදේ පන්සිල් පදපා හරියට රැකගන්න බෑ. ඊළඟට හොඳට සීල රකින්නවා කියන අදිෂ්ඨානයෙන් ඉඳලත් සීල් බිඳෙන්න අවස්ථාවක් එදිච්ච ගමන් ඉක්මනට සීලය කැඩෙනවා. එයා එහෙම පෙළඹෙනවා සීල් කැඩෙන විදිහට. ඊළඟට බණ භාවනාව ගැන කතාවක් නැහැ. ඊළඟට බණ භාවනාවට ඉච්චර තැනකුත් නැහැ. මේ බණ භාවනාව එහෙම කරන්නේත් නැහැ. දහම් කතාව ගියොත් දහම් කතාවේ අර්බුදය. මොකක් හරි වාදයක් විවාදයක පටලැවෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අකුසල් බුරබුරා ඇතුලේ නැගි නැගී එනවා. ඒ අකුසල් දුරු කරගන්න බෑ. කුසලයක් මේ ඉපදුවා මේ නැති වෙනවා. ඊළඟට සංඝයාගේ ගුණ හිතන්න ගියත් කාගේ හරි උන්වහන්සේ නමක්ගේ දෝෂයක් දැකලා ඊට පස්සේ සංඝයා ගැන අපහැදීම එනවා. ඉතින් මේ විදිහට අපිට දැන් මේ අකුසල් දුරු කරගන්න බැරුව කුසල් උපදවාගණ්ඩ බැරි ප්‍රශ්නයකට වර්තමාන සමාජයේ මේ සත්වයා ගුදුරු වෙලා ඉන්න. එතකුට මේ වැටිච්ච වලින් ගොඩේන පාර හොඳට පේනවාමේ දේශනාවෙන්. තමාන්ත පරිපූර්ණ හොඳට ශික්ෂා ගෞරවය සිල්පද රැකගනමින් පිරිසිදු පාරිසුද්ධ ජීවිතයක් ගෙවන්ට බැරි. ඊළඟට අකුසල් දුරු කරලා කුසල් උපදවාගෙන ප්‍රතිපදාව දියුණු කරන්න බැරි. ගෞරව කිරීමේ සත්කාර කිරීමේ දෝෂයක් තියෙනවා. තමන් කොච්චර සිල් රකින්න ගියත් අඩුපාඩු හදාගන්න ගියත් ඒවා හදාගන්න බැරුව පරණ වලටම වැටෙන්නේ ගරු නොකරන නිසා, සත්කාර නොකරන නිසා. දහං කතාවක් කරන්න ගියත් ඒ දහං කතාව හරියට සංසිඳෙන විදිහට යන්නේ නැහැ. සතුරු සාමිච්චි කතා කරන්න ගියට පස්සේ ඒක සංසිඳෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පිළිසඳර සිද්ධ වෙන්නේ නැත්තේ අප්‍රමාදය පෙරටුවෙච්ච නැති නිසා. අප්‍රමාදය ආවේ නැත්තේ සමාධිය පෙරටුව නොවෙච්ච නිසා. සමාධිය ආවේ නැත්තේ ශික්ෂාව පෙරට නොවිච්ච නිසා. ශික්ෂාව පෙරට නොවුනේ සංඝයාට තියෙන ගෞරවය මඳ නිසා. සංඝයාට තියෙන ගෞරවය මඳ වුනේ ධර්මයට තියෙන ගෞරවය මඳ වෙච්ච නිසා. ධර්මයට තියෙන ගෞරවය මඳ වුනේ බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර නැති නිසා. බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර තිබ්බොත් ධර්මයට ගරු සත්කාර බව එනවා එනවා එනවාමයි. අපේ සියලු අඩුපාඩු පිටිපස්සේ, අපේ සියලු වැරදි පිටිපස්සේ, අපිට නැගී හිටින්න බැරි භවයේ පිටිපස්සේ තියෙන්නේ බුද්ධ අගෞරවය. බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ, බුදුරජාණන් වහන්සේට සත්කාර කරන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය, බුදුරජාණන් වහන්සේට තියෙන සත්කාරය අපේ ඒ හැටියෙම එනවා නම් ධර්මයට ගෞරව සත්කාර ඇති වෙනවාමයි, සංඝයාට ගෞරව සත්කාර ඇති වෙනවාමයි, සිල්පදවලට ගෞරව සත්කාර ඇති වෙනවාමයි, සමාධියට ගෞරව සත්කාර ඇති වෙනවාමයි, අප්‍රමාදයට ගෞරව සත්කාර ඇති වෙනවාමයි, පිළිසඳරට ගෞරව සත්කාර ඇති වෙනවාමයි. එහෙනම් සිල්පදයක් රකින්න බැරි සෑම මොහොතකම අපේ අතින් සීලයට කලින් මහානි වුනේ, සීලයට කලින් හානි වුනේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවයට. අකුසල් දුරු කරන්න බැරි වුණේ අපිට, කුසල් උපදවා ගන්න බැරි වුණේ බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි, ධර්මයට තියෙන ගෞරවය මදි. ඒ නිසා මෙන්න අඩුපාඩු හදා ගන්න බැරුව, කුසල් උපදවා ගන්න බැරිව අඬ අඬ තටමා තටමා කිඳිරි ගගා විලාප තියා යන මේ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න. ඇයි එහෙම වුනේ? ඔබට ඔහොම වුනේ ඇයි? බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි, සත්කාර කරනවා මදි. එතකොට මේකත් එක්ක තමයි අපිට තේරෙන්නේ ඇත්තටම මේ දහං වැඩපිළිවෙල අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කොච්චර වැටහිලා තියෙනවද කියනවා නම්, බුදුරජාණන් මේ ලොකු ස්වාමීන් වහන්සේට මුල කොච්චර හොඳට තේරිලා තියෙනවද කියනවා නම්, ලොකු ස්වාමීන් වහන්සේ නිතර නිතර අපි බුදු සරණේ සමාදන් කළා නේද? දැන් මම ගොඩාක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන ධර්ම දේශනා කළා, දැනුත් කරගෙන යනවා. අපි රාත්‍රියට භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා ආපහු ධර්ම දේශනා කරගෙන යනවානේ සම්බුදු ගුණ. එතකොට මාව ඒ පැත්තට යොමු කළේ ලොකු ස්වාමීන් වහන්සේ. දිශාව පෙන්වුවා, මෙන්න මේ දිශාව යන්න, අසිරිමත් සම්බුදු සරණ කියන මේ මාතෘකාව යටතේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මිනිසුන්ට පහ දෙන විදිහට විවරණය කරන්න මාවේ දිශාවට යවුවා. දැන් ඕනත් භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා බුදුරජාණන් වහන්සේ කිරී සමාදන් කරවන්න. දැන් මට මතකයි දවසක් මම ධර්ම දේශනා කරද්දී මං කිව්වා මේවා පුරුදු වෙන්න ඕන, අපි මේවා කරන්න ඕන, මේවා කරන්න ඕන කියලා. ওই කාරණාව ඇහිලා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඊටත් වඩා හොඳයි, භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කුසල් ඉපැද්දුවා ඉපැද්දුවා ඉපැද්දුවා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැනම තව තව පහදවන්න. මිනිසුන්ට මේක කරන්න මේක කරන්න මේක කරන්නකොට මිනිස්සු ඒ කෙරෙහි දක්ෂමාති. හැබැයි මිනිසුන්ට මේ මනුස්ස ජීවිතයේ වටිනා සම්පතක් උපද්දවන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට පැහැදුනෝ. බුදුරජාණන් වහන්සේට ගරු කළෝ. බුදුරජාණන් වහන්සේට සත්කාර කළෝ. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ මාස්චරියයි කියලා ඉස්මතු කරන්න කිව්වා. ඔය මට ලැබුණ උපදෙස්. මේ දේශනා කියවගෙන යනකොට තේරෙනවා ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපිව පුහුණු කරන්නේ අපිව හික්මවන්නේ ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරන්ඩ ශාස්ත්‍රුන් වහන්සේට සත්කාර කරන්ඩ ධර්මයට ගරු කරන්ඩ ධර්මයට සත්කාර කරන්ඩ සංඝයාට ගරු කරන්ඩ සංඝයාට සත්කාර කරන්ඩ කියලා. එතකොට වෙන්නේ මොකක්ද? අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. අකුසල් දුරු කරන කුසල් උපදවන මාවත නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. එතකොට බලන්න ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ දහම් මඟ විවර කරලා පිරිසිදු තැනටම අපිව ගේන හැටි. නෑ දැන් භාවනා අසපුව නම් කෝ එකපාරම අපිට කියන්න සමාධිය ගැන, කෝ භාවනාව දෙන්න අපිට, කෝ අපිට සමාධිය දෙන්න. කවදාවත් සමාධියට ගෞරවය ඇති වෙන්නේ නෑ ශික්ෂාවට ගෞරවය නැතුව. ශික්ෂාවට ගෞරවය ඇති වෙන්නේ නෑ සංඝයාට ගෞරවය නැතුව. සංඝයාට ගෞරවය ඇති වෙන්නේ නෑ ධර්මයට ගෞරවය නැතුව. ධර්මයට ගෞරවය ඇති වෙන්නේ නෑ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය නැතුව. දැන් තේරෙනවද? මහමෙවුනාවෙන් මහමෙවුනාට ආපු කෙනාට එකපාරම සමාධිය ඔළුවට දාන්න නැතුව, භාවනාව කියන එක එකපාරම ඔළුවට දාන්න නැතුව, බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කියමින් ශාස්ත්‍රුන් වහන්සේට පහදවන්නට හදන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? මෙතන තමයි මුල. මෙතන වරද්දාගෙන අෂ්ඨ සමාපත්තියම ඉපදුවත් ඔහුට නිවන් මාර්ගයේ විවර වෙන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේට ගරු නොකොට සත්කාර නොකොට. දැන් අද සීල් රකින්න යන අය මහා ලොකුට සීල තපෝ ගුණ රකින්නවා කියමින් බුදුරජාණන් වහන්සේට ගරහනවා, ධර්මයට ගරහනවා, සංඝයාට ගරහනවා. සමහර වෙලාවට සමාධි උපදින ඔය බණ කීල් හරියන්නේ, ඔය බුදුන් දහම් සංගම් ගැන කී කී හරියන්නේ, මේ පළවෙනි ධ්‍යානෙ ලබන්න ඕන, අෂ්ඨ සමාපatti ලබන්න ඕන කියලා තුනුරුවන්ට ගරහනවා, සමාධිය ඉස්මතු කරන්න හදනවා. ඒ කවුන්ගේ වචන මාත්‍රයක් පමණයි. ඒක හරිනම් මේ දේශනාව වැරදි. මේ දේශනාව හරිනම් අරක වැරදි. මේ සාරි ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හදමන්ලින් උපදුන මාණිකයා භාග්‍යතුන් වහන්සේ උපදම තමා සකල ලෝක සත්වයන්ට විවරණය කළා. ඒ නිසා සත්කාර සම්මාන නොකිරීමම, ගරු කිරීම නැතිවීමමයි අපිට තියෙන සාපේ. ගෞරවය මදි. බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි. සත්කාර කරනවා මදි. මේක ඇත්ත කතාව. සකල ලෝකයට වෙච්ච දෙයක් මේක. මේ දහම් මඟ අහුවෙච්ච නැති, අකුසල් දුරු කරගන්න බැරුව, කුසල් උපදවා ගන්න බැරුව ඉන්න සත්වයාට වෙච්ච නස්පැත්තිය තමයි බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි, සත්කාර කරනවා මදි. ඒ නිසා තමයි අනේක වචනෙන් අනේකාකාරයෙන් බුදුගුණ කියන්නේ. කියනකොට කියනකොට පැහැදෙන්න පැහැදෙන්න පැහැදෙන්න ගෞරවය ඇතිවීම පිණිස. දැන් මම මේ ගෞරවය කියන එක ගැන පුංචි දැනීමක් ඔබට දෙන්නම්. මෙන්න මෙහෙම වෙන්න ඇති බුද්ධ ගෞරවය. මෙහෙම වෙන්න ඇති බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා කියන එක තේරෙන්න පුංචි කාරණාවක් කියන්න. පාවා නුවර වෙන්න ඕනේ අනුපි අඹවනේ. පින්වත්නි, ආනන්ද, බගු, කිම්බිල, අනුරුද්ධ, දේවදත්ත, උපාලි කියන පිරිස පැවිදි වුණ තැන. ශාක්‍ය කුමාරවරු, ආනන්ද, අනුරුද්ධ, බගු, කිම්බිල දේවදත්ත කියන මේ ඔක්කොම සාක්‍ය කුමාරවරු. උපාලි කියන කර්ණ වැහිමියා කෙස් කපන කෙනා. උපාලි කියන බාබරු නැහැ කෙස් කපන කෙනා. හයවෙනි කොටගෙන මහණවෙන්තාව. භාග්‍යතුන් වහන්සේ වදාලා හොඳයි සාක්‍ය කුමාරවරුනි පැවිදි වෙන්න. ස්වාමීනි අපි පැවිදි කරනවා නම් අපි අතරින් ඉස්සෙල්ලාම පැවිදි කරන්න මේ උපාලි. ස්වාමීනි අපි රාජකුමාරවරු. අපිට රාජ උස්නි ගහලා මාන්‍ය කියන එක හිතේ තියෙනවා. ස්වාමීනි මේ උපාලි කරණ වැමියෙක් බාබරු නැ කෙනෙක් අපේ කෙස් කපපු කෙනා. එතකොට යම් විදියකින් අපිට කලින් මේ උපාලි භික්ෂු උපාලි පැවිදි වෙනවා නම් ඒ පැවිදුනාට පස්සේ අපිට කලින් පැවිදි වුණා කියන අදහසින් අපි උපාලි භික්ෂුවට ගරු කරනවා, සත්කාර කරනවා, සම්මාන කරනවා, වඳිනවා, දැකලා හුනස්තින් නැගිටිනවා, ආසන පනවනවා. එතකොට අපි සාක්‍ය මාන්නේ දුර වෙලා යනවා, අකුසල් දුර වෙනවා, කුසල් උපදිනවා කියලා. එකට පැවිදි වෙන්නට දැන්කට ඒ පස්ස 6 දෙනානේ. 6 දෙනාගෙන් ඉස්සෙල්ලා උපාලි මේ කර්ණ වැහිමියාව පැවිදි කළා. පස්සේ උපාලි මහරහතන් වහන්සේ. ඊට පස්සේ තමයි ආනන්ද අනුරුද්ධ ආදී උත්තමයෝ පැවිදි වුණේ. දොර ලොකු මහා ලොකු වෙලාවක් නෙවෙයි වෙලාවෙ නිතින් ඉස්සෙල්ලා සිවුරු පටිය කරට දානවා උපාලි තෙරුන්ට. එතකොට එකට මහණ වෙච්ච අය අතරත් ඒ කාලේ තිබුණා කලින් තමන්ට තප්පරයක් හරි කලින් පැවිදි වෙච්ච කෙනාට ගරු කරනවා, වඳිනවා, දකින්නකොට හුනස්නේ නැගිටිනවා, සත්කාර කරනවා, ගරුකාර කරනවා, ආසන පනවනවා. කොහොම ගෞරවයක්ද එකට මහණ වෙච්ච අය තමන්ට මොහොතක් හරි කලින් සිවුරු පටිය දාපු කෙනාට කරන ගෞරවය, සත්කාර සම්මාන කිරීම කොහොමද? තමන් එකට මහණ වෙච්ච අයට ඔය විදිහට ගරු කරනවා නම්, සත්කාර කරනවා නම්, වඳිනවා නම්, පුදනවා නම්, දැක හුනස්නේ නැගිටිනවා නම්, වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කොහොම ගරු කරන්න ඇතිද ඒ කාලේ? වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ඒ විදිහට ගරු කරනවා නම්, සත්කාර සම්මාන කරනවා නම්, තමන්ගේ ආචාර්යයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට කොහොම ගරු කරනවද, සත්කාර කරනවද? තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේට එච්චර ගරු කරනවා නම්, සත්කාර කරනවා නම්, අසුහ මහ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ කාලේ කොහොම ගරු කරන්න ඇතිද? අසුහ මහ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ වගේ ගරු සත්කාර සම්මාන කරනවා නම් මේ සංඝයා අතර ජ්‍යෙෂ්ඨතම අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට කොහොම ගරු කරන්න ඇතිද, කොහොම සත්කාර කරන්න ඇතිද? එහෙම ගරු සත්කාර සම්මාන කරනවා නම් ඒ සියලු රහතන් වහන්සේලා එක පැහැර දනින් වැටි සිරස බිම තබා වඳින බුදුරජාණන් වහන්සේට කොහොම ගරු කරන්න ඇතිද, සත්කාර කරන්න ඇතිද? ආශ්චර්යයි. බුදු කෙනෙකුට කොහොම ගෞරවයක් දෙන්න ඇතිද, කොහොම සත්කාර කරන්න ඇතිද ශාස්ත්‍රෝන් වහන්සේට? ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කොහොම ගරු කරන්න ඇතිද ඒ කාලේ? එතකොට ඒ කාලේ භික්ෂුන්ට ලැබිච්ච වරප්‍රසාදය මොකද? එහෙම ගරු කරනකොට අකුසල් දුරු වුණා, කුසල් ඉපදුණා, අඩුපාඩු බැහැර වෙවි ගියා, කුසල් ඉපදුණා, පාපී දේවල් දුරු වෙවි ගියා, කුසල් ඉපදුණා. එහෙනම් අදටත් අපේ ජීවිතේ අඩුපාඩු හදා ගන්න ඕනේ නම්, සිල්පද රකින්න බැරි අයට සිල්පද රකින්න ඕනේ නම්, බණ භාවනා වැඩින් නැති අයට බණ භාවනා වඩා ගන්න ඕනේ නම්, තුනුරුවන්ටම ගරු කරන්න ඕනේ, තුනුරුවන්ටම ගරු සත්කාර කරන්න ඕනේ. ළඟදීන් එක්තරා දියණියක් ලිපියක් එවලා තිබ්බා. ඒ දියණිය පුංචිකාල ජීවිතය ගොඩාක් වරද්දගෙන මහිතේ ගොඩාක් සල්හාල වෙලා තමන්ගේ ජීවිතය දිහා දැක්කොත් අනිත් අයි චී කියන කියලා හිතන විදිහටම ජීවිතය කැත කරගෙන ඒ කෙල්ලටත් බුදුරජාණන් වහන්සේගේ බණ ටිකක් ඇහිලා ඒ ධර්මය ඇහෙනකොට ඈටත් හිතුණා මට අකුසල් දුරු කරන්න ඕන කුසල් උපදවා ගන්න ඕන කියලා. හැමේ ඒ සඳහා කරලා තියෙන වීරිය ඒ දුව තමන්ගේ ඒ කැත ජීවිතය දුරු කරලා පිරිසිදු ජීවිතයක් හදාගන්න පුදුම විදිහට වීරිය කරගෙන සමහර හිතට නරක අදහස් එද්දී රැය පහන්වනතුරු ඉඳගෙන හිටගෙන සක්මන් කර කර කාමරේ ගත කරලා නිදා ගන්න නැතුව අකුසල් ප්‍රහාණය කරන්න හිතට එන ජරා අදහස් නැති කරගන්න. ඊට පස්සේ මේ දියණිය බෝධින් වහන්සේලාගේ බෝපත් අතින් අහිඳ අහිඳ ඉඳලා මහා අවකාශයකේ ඒ අවකාශයකේ බෝපත් අයින් කරනකොට මෑගේ හිතට ඇවිල්ලා උඹ මැරුණා නම් වේතරණී කියන නිරේ යන්නේ ඒ නිරේ ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවට වැඩිය උඹ කලිමුත් මේ වගේ දුක් විඳලා තියෙනවා ඊට වැඩිය සැප මේ අවකාශයකේ ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධියෙන් ගිලිහුණ පත්‍රය ඉවත් කළා මේ මළුව සුද්ධ කරපන් උඹගේ හිත සුද්ධ වෙන්න කියලා බෝ මළු සුද්ධ කරන්න සුද්ධ කරන්න තුනුරුවන්ට වඳින්න වඳින්න මෙයාගේ හිතේ ජරා අදහස් බැහැර වෙලා බැහැර වෙලා බැහැර වෙලා ගියා. දැන් බ්‍රහ්මචාරී සීලී රකිමි කුසල් දියුණු කරගන්න හිත පහදාගත්ත දියණිය. ඈ කරපු වීරිය සංඝයාට මහමෙවුනාවෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ගන්න උත්සාහය මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරයට උපහාරයක් පිණිස පින් දීලා සිහිපත් කරලා ලියලා ඉවලා තිබුණා. ඒකෙත් තේරෙනවා තුනුරුවන්ට ගරු කරන්න ගත්තට පස්සේම තමයි අකුසල් දුරු වෙන්න ආරම්භ තියෙන්නේ. එතකොට ඔන්න ඕක නිසා තමයි සමහර වෙලාවට අර බුදුරජාණන් තුනුරුවන් ගැන අගෞරව සිතිවිලි එද්දී අපි උපදෙස් දෙන්නේ බෝ මළු සුද්ධ කරන්න, ස්තූප වඳින්න, තුනුරුවන්ගෙන් සමාව ගන්න, උපස්ථාන කරන්න තුනුරුවන්ට කියලා. තමන්ගේ හිතේ රාග සිතිවිලි අධිකයි නම්, ද්වේෂ සිතිවිලි අධිකයි නම්, මෝහ සිතිවිලි අධිකයි නම් තුනුරුවන්ට ගෞරව කරන්න ගොඩාක් උපස්ථාන කරන්න. ඒ උපස්ථාන කරන්න කරන්න ඒක නැති වෙවි යනවා. ඒක දැන් මේ දේශනාවේ ආරම්භයේම තියෙන එහෙමනේ. කාට සත්කාර කළොත් සම්මාන කළොත්ද අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. බුදුරජාණන් වහන්සේට ධර්මයට ශ්‍රී සංඝරත්නයට ශික්ෂාවට සමාධියට අප්‍රමාදයට පිළිසඳරට. නමුත් මේ කාරණාව හැම එකක්ම වැඩින්නේ බුදුරජාණන් වහන්සේට ගෞරවය තිබ්බොත් පමණයි. බුදුරජාණන් වහන්සේට ගෞරව කරන කෙනා තමයි ධර්මයට ගෞරව කරන්නේ. දැන් තේරෙනවද පින්වත්නි අපි කොච්චරනම් කියනවද ස්තූපයකට යනකොට බෝමළුවකට යනකොට ෆෝන් වලින් ෆොටෝ ගහන්න එපා. සෑමළුවේ බෝමළුවේ ටෙලිෆෝන් කෝල් ගන්න එපා. මුළු හදවතම මුදා හැරලා ගෞරවයෙන්ම මල් ටික පුදන්න, සත්කාර කරන්න, ගරුකාර කරන්න සෑමළුවේ බෝමළුවේ විහාරේ හයියෙන් කෑකොස්සම් ගහන්න එපා. ඊළඟට විකාර කතා කියන්න එපා. විහිළු තහළු කරන්න එපා. කොච්චර කියනවද බුදුරජාණන් වහන්සේමයි මේ වැඩේ ඉන්නේ කියලා හිතන්න. අනේ අඟුලිමාල සෑයට ගියොත් අඟුලිමාල මහරහතන් වහන්සේ දැන් මෙතන වැඩ ඉන්නවා කියලා හිතන්න. ඒ ගෞරවයෙන් එතෙන්ට යන්න ජීවමාන කරගන්න කියලා කොච්චරනම් කියනවද. පින්වතුනි අපි කියමු කෙනෙක් ශ්‍රද්ධා සීල සුත තියාංග ප්‍රඥාවල යම් පමණකට ඉන්නවා. ඔන්න මෙහෙම හිටියට මෙයාට මේ සීක බල ධර්ම දැන් පිහිටලා තියෙනවා. නමුත් ප්‍රමාණවත් පරිදි බුදුරජාණන් වහන්සේ ගැන එක්කෙනෙකුට ගෞරවෙ මඳි. සේක බල හිතේ තියෙනවා. නමුත් ප්‍රමාණවත් පරිදි ගෞරවය මඳී. කෙනෙක්කින්න බොහොම ගෞරවින්. එතකට යා ස්තූපයකට වැන්දත් බෝධියකට වැන්දත් සංඝයාට මේ වැන්දත් ගරු බොහොමං කළත් හරි ගෞරවෙන් කරනවා එක්කෙනෙ. සිල්පද හරි ගෞරවෙන් ආරක්ෂා කරනවා එක්කෙනෙ. නමුත් එක්කෙනෙකින්ව හෙම දැ මම උපමාවක් කියන්නේ සත්‍යය සිදුවීමක් සත්‍යය දෙයක්. එක්කෙනෙකින්ව එහෙම ගෞරව මන්දී. එයා එනවා මල්ටිකත්තින ජෛත්‍ය වැඳලා කතා බහ කරලා ගියා. ඒ මනුස්සයාගේ වෙන වැරද්දකුත් නෑ. හැබැයි ලොකු ගෞරවයකුත් නෑ. පොයට සිල් ගන්නවා ඉන්හ සිල්පද ටික රකින්න යන ලොකු ගෞරවයක් පේන්නේ. බණක් කිව්වත් ඔහේ ටිකක් සක්මන් කර කර අහගෙන ඉන්නවා. ඔහේ පැත්තකට වෙලා අහගෙන ඉන්නවා. ඊළඟට ඔහේ කනට ඊයෆෝන් එක ගහලා ඔහේ බණ ටිකක් අහනවා. නමුත් හොඳ කෙනෙක්. මෙයා වැරදි කරන්නෙත් නෑ. එක්කෙනෙකින්ව හරි ගෞරවයි. ධර්මයක් ඇහුවා සකසලා අහනවා. ගෞරවයෙන් අහනවා. සෑයක් වැන්දත් හරි ගෞරවයෙන් පූජා කරන්න. එකමලක් වුණත් පිරිසිදුව ගිහිල්ලා පූජා කරන. සැබෑ බුදුරජාන් වහන්සේගේ සිරිපා ළඟවාගේ මල් පහන් පූජා කරන්න. දානයක් දුන්නත් රහතන් වහන්සේලාට වගේ දානෙ පූජා කරන්න. ඔන්න අර ඉතරම් ගෞරවයක් නැතුව පූජා කරපු මේ පින්කම් කරපු කෙනත් ඉතාමත් ගෞරවයෙන් පින්කම් කරපු කෙනත් දෙන්නම මැරෙනවා. මැරිලා සීක බල තිබ්බ නිසා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල තිබ්බ නිසා මේ දෙන්නම දෙව්ලෝ උපදිනවා. දෙව්ලෝ ඉපදුනාට පස්සේ අර තුනුරුවන්ට ගෞරව කරපු සත්කාර කරපු කෙනෙක් ඇද්ද එයා ප්‍රධාන දිවියා දිව්‍ය රාජයා වෙලා උපදිනවා. දිව්‍ය රාජයා වෙලා උපදින්නේ බුදුන්ට ගෞරව කරපු සත්කාර කරපු ශ්‍රී සද්ධර්මයට ගෞරව කරපු සත්කාර කරපු රහතන් වහන්සේලාට ගෞරව කරපු සත්කාර කරපු රකින්න සිල්පදවලට ගරු කරපු සත්කාර කරපු කෙනාම තමයි දිව්‍ය රාජයෙක් වෙලා උපදින්නේ. ගෞරවයෙන් බණහපු කෙනා තමයි දිව්‍ය රාජයෙක් වෙලා උපදින්නේ. ගෞරවයෙන් දන් දුන්න අය තමයි දිව්‍ය රාජයෙක් වෙලා උපදින්නේ. ආවට ගියාට ඕනාවට එපාවට පින්කම් කරපු කෙනෙක් එයා තුලත් සීක බල තිබුණොත් එහෙම එයා මැරිලා උපදින්නේ අර දිව්‍ය රාජයාගේ සේවකෙක් වෙලා පිරිවර අතර උපදින්නේ. එතකොට අර ගෞරව කරපු සත්කාර සම්මාන කරපු කෙනෙක් ඇද්ද එයාගේ සිතංගියාවන් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා පිරිවර දෙවියන්ට. එතකොට ඒ පිරිවර අතර ඉපදුනේ දැන් දෙවියන්ගේ පිරිවර අතර උපදින්නේ ගෞරව සත්කාර අඩුවෙන් කරපු අය. දිව්‍ය රාජයා වෙන්නේ ගෞරව සත්කාර වැඩියෙන් කරපු අය. එතකොට වැඩිපුර ගෞරව සත්කාර කරපු දිව්‍ය රාජයාට ගෞරව සත්කාර කරන්න සිද්ධ වෙනවා අර පිරිවර අතර ඉන්න අයට. ඒ පිරිවර අය මහා දිව්‍ය රාජයට ගරු කරනවා සත්කාර කරනවා. දැක්කද මනුස්ස ලෝකේ කරගන්න බැරි වුණා කර්මානුරූපව දැන් කරන්න සිද්ධ වෙනවා. දිව්‍ය ලෝකේ පුදුනන් පස්සේ එතකොට පින්වතුනි ප්‍රධාන දිවි රාජ්‍යයට හිතෙනවා ඒ දිවි රාජ්‍යය දිව්‍ය පංචකාමයේ විඳිද්දි හිතෙනවා මට සුන්දර වනයේක හස්තීන් ගැවසෙනවා ඇතුන් ගැවසෙනවා බලන්ට ඕනේ කියලා හිතෙනවා. පින්වතුනි දිව්‍ය ලෝකේ තිරිසන් සත්තු නැහැ. දිව්‍ය ලෝකේ උපදින්නේ සීක බල තියන අයනේ. දැන් මනුස්ස ලෝකේ උපදින්නේ ඇයි? මනුස්ස ලෝකේ ඇයි සත්තු සිව්පව් ඉන්නේ? මනුස්ස ලෝකේ පින්පව් දෙකම විපාක දෙන ලෝකයක්. දිව්‍ය ලෝකේ පින විතරක් විපාක දෙන ලෝකයක්. සීක බල තියන අය විතරක් උපදින ලෝකයක්. ඒ ලෝකේ තිරිසන් සත්තු නැහැ. දැන් අර දිවි රාජයාට හිතෙනවා මට ලස්සන වනයේක ඇතු බලන්න ඕන කියන සිතවිල්ලක් එනකොට අර පිරිවර දෙවිවරු තමයි ඇතු විදියට විස්මාර කරගන්නේ. අර ප්‍රධාන දෙවියාගේ සිත පිනවනවා. මේ ඇත්තු විදියට මේ ස්මාරු කරගෙන. ඒ ප්‍රධාන දිවි රාජාට හිතෙනවා මායුරං රඟ දෙනවා මට බලන්න ඕන කියලා. එතකොට පිරිවර අතර ඉන්න දෙවියෙක් තමයි මොනරෙක් විදියට ස්මාරු කරගන්න. පොකුණේ එහෙම දුවන දිව්‍ය මාළු මට බලන්න ඕන කියලා හිතනුණු පිරිවර දෙවිවරු තමයි දිව්‍ය මාළු විදියට ස්මාරු කරගන්න. සක්‍ර දේවේන්ද්‍රයාගේ වෛජයන්ත රථය 1000ක් අසුයෝ යොදලා ඉන්නවා. ඒ අසුයෝ 1000ම දිව්‍ය කුමාරවරු 1000. සක්‍රයාගේ සිතංගියාවට අනුව අසුයෝ බවට පත් වෙනවා. දැක්කද ගරු කිරීම සත්කාර කිරීම අඩු වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ විපාකේ වෙනස. හැබැයි ඒ අයට ධර්මය අවබෝධ කරන්න ඒක බාධාවක් වෙන්නේ. පිරිවර අතර ඉපදුනා කියන එක ධර්මය අවබෝධ කරන්න බාධාවක් වෙන්නේ. නමුත් ප්‍රධාන දෙවියන්ගේ දාස බවට තමයි උපදීන්නේ. මේක සත්‍ය කාරණාව. එතකොට පින්වත්නි, හරි, සක්‍ර දේවේන්ද්‍රයා වගේ උත්තමයෙක්ගේ ඊළඟට සතරවරන් දිවියෝ වගේ, එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරපු මහා දිවි රාජයන්ගේ සේවකෙක් වුණත් මොකද? ඔතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අසුර දෙවියෙක්ගේ සේවකයෙක් වුණොත් මිනි මරණ, ලේ බොන, බෙලි කඩන, අව්‍යායුධ අතේ තියාගෙන ඉන්න දිවි කෙනෙක්ගේ නැත්තම් යම් බලවේගයක සේවකයෙක් වුණොත් එහෙම ඒ ප්‍රධාන එක්කෙනාට හිතෙනවා මට ලේ ඕන කියලා. අර පිරිවර ගිහිල්ලා කාගේ හරි බෙලි කඩාගෙන ලේ ගේන්න එපා. අර ලොකු ලස්සන ස්තූප වන්දනාවක් මහා පින්කමක් කරනකොට යන් ඒ ආසුර බලවේගයකට හිතෙනවා මේ පින්කම කඩා කප්පල් කරන්න ඕන, වැස්සක් එවන්න ඕන, සුළඟක් එවන්න ඕන කියලා හිතනකොට අර පිරිවරණ එක කරන්නේ කොහොම පෞරැස් වෙනවද? දැක්කද දාස භාවයේ ඉපදීමේ විපාක? දාස භාවයේ ඉපදීමේ විපාක. අද වුණත් දේවාලයකට ගිහිල්ලා පිහිටක් හොයාගෙන දේවාලෙන් කිව්වොත් පිළිහුඩු කන්න එපා කියලා කරවර කෑල්ලක් නැතුව අවුරුදු ගානක් ඒ මිනිහට ඉන්න සිද්ධ වෙනවනේ. ආල්මැස්සෙක් කන්න නැතුව ඉන්න සිද්ධ වෙනවනේ. මේ ජීවිතේම දාස වෙලා කන බොන එකත් වෙනස් වුණානේ. ක්‍රියාපන් අහවල් වෙලාවට පහනක් කියනකොට කෝටියක් වැඩ නතර කළ පහන තියෙන විදිහට දාස වෙනවනේ. ඊට පස්සේ ඒ පහන නිවන්න බයයි. ඒ පහන වෙනස් කරන්න බයයි. මනුස්ස ජීවිතේම කොච්චර දාස වෙනවද? මනුස්ස ජීවිතේම කොච්චර දාස වෙනවද? ඉතින් ඒ නිසාම පින්වත්නි, මැරිලා ගිහිල්ලා නරක ලෝකෙක ඉපදුනොත් කොහොම වෙයිද? ඒ නිසා දැන දැනනම් කවදාවත් තුනුරුවන්ට අගහුරුව කරන්න එපා. බුදුරජාණන් වහන්සේට අගහුරුව කරන්න එපා. ධර්මයට අගහුරුව කරන්න එපා. සංඝරත්නයට අගහුරුව කරන්න එපා. තමන්ගේ ජීවිතයේ කුසලයේ පැත්තට ගන්ටන දහම් ප්‍රතිපදාව දියුණු කරන්නන තුනුරුවන්ට ගෞරව කරන්නටම ඕන පින්වත්නි. ඒ නිසා තමයි කියන්නේ චෛත්‍යයට කකුල් දික් කරගෙන ඉන්නපා කියලා. ඒකට වෙච්ච සිද්ධියකුත් කිව්වා. රුවන්වැලි සෑම අලුවේ මැරිච්ච අම්මා කෙනෙක්, හතර පොයට සිල් ගන්න අම්මා කෙනෙක්, උන්ද මැරිලා පෙරිතෙක් වෙලා ඇවිල්ලා කටේ කුණු කෙල පෙරාගෙන කියනවා, බලන්න මම්මේ, මං රුවන්වැලි සෑයට පා දික් කළා, රැයට බුදියා ගන්නකොට පිටිපස්ස හැරෙව්වා, ඒ පාප කර්මෙන් මම ප්‍රේතෙක් වුණා කියලා. තුනුරුවන්ට පූජා කරන දානයක පිනක්වත් මට අනුමෝදන් වෙන්න බෑ තුනුරුවන්ට අගෞරව කරපු නිසා. අනේ රුවන්වැලි සෑයට පාදික් කරන්න එපා, අනේ රුවන්වැලි සෑයට පිටුපස්ස හරවන්න එපා කියලා විලාප තියෙනවා දරුවගේ ඇඟට ආරූඪ වෙලා. කොච්චර නම් කියනවා සංඝයාගේ පැත්තට පාදික් කරන්න එපා. මම මේ ළඟදී බෝධි වන්දනාවකට ගියා එක්තරා පන්සලක. ඊට පස්සේ මට ආසන පනවලා තිබ්බ එක පැත්තක. ඔක්කොම ටික බෝධියේ ප්‍රාකාරයට හේත්තු වෙලා. බෝධිය ප්‍රාකාරයට හේතු වෙලා පස්ස පැත්ත හරවාගෙන මම හිටියේ මට ආසන පනවලති පනවපු කෙනත් දන්න ඇන කොතනද සංඝයට ආසන පනවන්නේ කියලා. මම ඒ වෙලා වෙන මළුවට ගී මළුවෙන් පිට තිබ්බේ. ඉතින් ඔක්කෝම ටික මගේ පැත්තට හැරිලා බෝධිය ප්‍රාකාරයටත් හේතු වෙලා මංකිව පින්වත්නී දැන් අද බෝධි වන්දනාවන්නේ තියෙන්නේ. බෝධීන් වහන්සේ කොහෙද වැඩින්නේ? මමද බෝධි ආරද බෝධිය. මෙතන මිනිස්සු එකහණින් කිව්වා ආරයි බෝධිය. මං කිව්වා හැරි යනි අවුවේ පැත්තට. ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම ටික බෝධිය පැත්තට හැරුණේ. මං කොපහස පැත්ත හරවන්න බයින් ගෙනිලා උතනි. නමස්කාරය කියන්න කලින් ඔක්කොටම දෙසන්න සිද්ධ වුණා. ඒ දැක්ක දී දැකලා මෙලොව කල්පනාවක්. ඒ කියන්නේ මොකද්දෝ මන්දා. මොකද්දෝ මන්දා. නෑ ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවුනා නම් තුනුරුවන්ට ගෞරව කිරීම ගැන අපිට කියලා දුන්නේ නැත්තම් ඔතන ඉන්නේ අපි. අපිත් ඕක කරනවා. අපිත් මිනිසුන්ට අපි බැන්නට අපිත් ඕක කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ අපිට ඔබ කියලා දුන්නේ නැත්නම් බලන්න සත්පුරුෂයන් වහන්සේලා කී ඇසුර අපි කොයි තරම් අකුසලෙන් මුදවනවද? කොයි තරම් අපිව කුසලයට ගන්නවද? ඒ නිසා කවදාවත් ඒකයි කාන්තාවන් කියන්නේ බෝධි ස්පර්ශ කරන්න එපා. සංගමිත්තා රහත් තෙරණියවත් බෝධි වඩම්මදි ස්පර්ශ කළා නෑ. කොඩියෙල්ලන්ට අතු නවන්න එපා. එහෙම කියලා මේ ගෞරව කරවන්නේ ඇයි? ඊතකොට තමයි අකුසල් දුරු කරන්න පුළුවන්නේ, කුසල් උපදවන්න පුළුවන්නේ. ඒ ධර්මයේ ඇහිමත් එහෙම. දැන් මං කියවන්නේ මේ මොකද්ද මේ ළඟට ඇවිල්ලා ධර්මයේ ඇසීම. දැන් ඔන්න ගෙදර ටීවී එකෙන් ධර්මය අහනවා නම්, එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ධර්මය අහනවා නම් එක්ක ෆෝන් එක YouTube එකට ගියා දේශනාවක් මේ ඕපන් කළා. ඉතින් මෙයා මේ කණේ ගහගෙන ඉතින් වැඩක් කරගන්න ගමන් අහනවා. ගෙදර ඉඳලා TV එක දැම්ම අහනවා. අහද්දී මෙයාට රස්නේ ෆෑන් එක දාගත්තා. කොහොම ඉන්නකොට කෝල් එකක් එනවා. ඉතින් එන ගමන් ආ මම මේ බණක් අහන්නේ, හරි හරි මොකද්ද කාරණාව ඉක්මනට කියන්නේ කියලා ඉතින් ෆෝන් එකත් තියාගෙන බණ අහනවා. ඊට පස්සේ පිපාසයක් එනවා. ගිහිල්ලා වතුර ටිකුත් දීලා එනවා. මුත්‍රා මාරි වගේ ඉක්මනට ගිහිල්ලා කැසිකිලි කළත් එනවා. ඒ අතරතුර කවුරු හරි ආවොත් දොර ඇල්ල කතා කරලා ආ මම මේ බණ අහන ගම ඔය ආද සිල් ගත්තේ නැද්ද පොඩ්ඩක් කතා කරලා ඒකත් තියෙන ගම බණ අහනවා. ඒ අතරේ පුංචි දරු පැට්ටු ඇවිල්ලා ආච්චිගේ සීයාගේ මෝනේ බිනවා. ඇවිල්ලා මේ වැළඳ ගන්නවා. අනේ මගේ චූටි මේ බබෝ, මගේ රම්මැණික, මගේ පුතේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ලම් කරන්න මම බණ අහනවා කියලා පොඩි උන් ටිකක් පිටක් කරලා බණ අහනවා. හරිද? ඔන්න දැන් බණ ඇහුවා. ඔන්න අසපුවට සිල් ගන්න එනවා. අපිව පෙනි පෙනි බණ අහනවා. අපිව පෙනි පෙනි බණ අහනවා. ටීවී එකේනොත් අපිව පෙනුනා. දැනුත් අපිට පෙනි පෙනි බණ අහනවා. බණ අහනකොට දැන් යන්නේ කොහෙටවත්. දැන් යන්නේ කාටවත් කතා කරන්න. ඇයි මාව පේනවා. දැන් බඩගින්න පිපාසය ඉවසා ඉවසා බණ අහනවා. මැසි මඳුරුව දුර ඉවසා ඉවසා බණ අහනවා. උණුසුම සීතල ඉවසා ඉවසා බණ අහනවා. සිත වෙනතක යා නොදී බණ අහනවා. ඇවිදින්නේ නැතුව දැන් බණ අහනවා. ඊළඟට හොඳට තේරුම් ගන්න අදහසින් බණ අහනවා. ගෞරවයෙන් බණ අහන එක තියෙන්නේ ළඟට පැමිණ බනාසද්දීද දුරින්දල බනාසද්දීද? ළඟට පැමිණ බනාසද්දී. දුරින්දලා ධර්මය අහනවට වැඩිය ළඟින්දලා ධර්මය ඇසීමේ වෙනස ඒකයි. ගෞරවය වැඩි. ධර්මශාලාවක උනත් ස්වාමීන් වහන්සේට පෙනි පෙනී බණ අහන එකයි. ස්වාමීන් වහන්සේට පේන්නේ අසපිය කොහේ හරි කෙළවරක මේ බෆල් එකෙන් බණ ඇහෙන තැනක බණ අහනවා. එක්ක ඔයා සක්මන් කරනවා, එක්ක මොකක් හරි ෆෝන් එකක් ඔබ ඔබා ඉන්නවා, එහෙම නැත්නම් ඈත බලාගෙන ඉන්නවා, මොකක් හරි වෙන වැඩක් කරද්දී තමයි බණ අහන්නේ. නමුත් දේශකයන් වහන්සේ පෙනිපෙනී බණහද්දී මුළු සිතම කයම ධර්මයේ ඇසීමට යොමු කරනවා. ඒකත් බලපාන ගෞරවයෙන් බණ ඇසීම. දැන් මේ වකිනකොට සමහර අය කලබල වෙනවා. මොකද සමහර අය ප්‍රශ්න යොමු කරනවා පිටරට වල අය, අනේ අපි අපිට බණ අහන්න වෙලාවක් නෑ, අපි ඒ නිසා ඊයෆෝන් එකෙන් ගහගෙන මේ බණ අහන්නේ, ඊළඟට මේ වැඩ කරද්දී බණ අහන්නේ, අනේ අපි අපිට හොඳ නැද්ද මේක කියලා. ඒතර මොකක්වත් නැතුව හිටිය මිනිසුන්ට ওই විදිහටවත් බණ අහන එක හොඳයි. මම් කියන්නේ ওই විදිහටවත් බණ අහන එක හොඳයි. ගරුකොට බණ ඇසීමත් ගරු නොකොට බණ ඇසීමත් කියන එකේ විපාක දෙකක්. බණ අහන එක උල උඩ ඉඳලා ඇහුවත් කමන්නේ. බණ අහන එක කොයි ලෝකෙ ඉඳලා ඇහුවත් කමන්නේ. ගරුකොට බණ ඇසීමත් ගරු නොකොට බණ ඇසීමත් කියන එකේ විපාක දෙකක්. පැහැදිලිද? ඒ නිසා මේ පින්වතුන්ට සිහිපත් කරන්න තියෙන්නේ, අපි දාන්නේ නෑ හැමදාම සංඝයා දැන් මේ පෝයට අසපු වලට පින්වතුන්ට පැමිණෙන්න අවස්ථාව දීලා අපි දහම් වැඩසටහන යම් විදිහකට කරගෙන ගියාට ඊළඟ පෝයේ වෙනකොට මොන මරාලයක් කඩාපාත් වෙයිද කියලා අපි දන්නේ නෑ. දැන් අවුරුද්දක් බණ අහන්න නෑ ළඟට පැමිණ. ගිය මාර්තු වලද මන්දා මේ කලවලේ පටන් ගත්තේ. දැන් මේ මාර්තු වල තමයි යාන්තම් අසුපුලට එන්න අවස්ථාව ලැබුණේ. අවුරුද්දක් සංඝයා ළඟට ඇවිල්ලා බණ අහන්න නෑ. අවුරුද්දක් තමන්ගේ අතින් උයන දම්පැන් මිනිසුන්ට දන්සල් විදියට බෙදන්න නෑ. සංඝයා ළඟට පැමිණ දම් බෙදන්න නෑ. කොච්චර පින් ටිකක් අපිට අහිමි වුණාද මේ කොරෝනා වසංගති නිසා. ඊළඟ මාසේ වෙනකොට මොකක් වෙයිද කියලා අපි දන්නේ නෑ. චින්ති තම්පි විනාශති අචින්ති තම්පි භවති. සිතපු දේ විනාශ වෙලා යනවා, නොසිතපු දේ සිද්ධ වෙනවා. යේනේව මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අපි යම් යම් ආකාරයෙන්ද මේ ලෝකිය ගැන හිතන්නේ, සිද්ධ වෙන්නේම වෙන එකක්. ඔන්න ඔය වගේ ලෝකෙක යද්දී අපි දන්නේ නැහැ ඊළඟට මොකද වෙන්නේ කියලා. නිසා ලැබුණ අවස්ථාව මඟහැර ගන්න එපා. ඒ නිසා පුළුවන් අය, බැරි අය පුළුවන් විදිහට ගෞරවය උපද්දවාගෙන බණ අහන්න මොනම හේතුවක් නිසාවත් ධර්මීය හානික නතර කරන්න එපා. පුළුවන් අය නම් පැමිණ ළඟට පැමිණ ධර්මීය අහන්න, බිම ඉඳගෙන ධර්මීය අහන්න, ගෞරවයෙන් ධර්මීය අහන්න. ගෙදර හිටියොත් පුටුවක් උඩ පුටුවක් උඩ ඉඳලා කකුලක් උඩ කකුලක් දාගෙන තේකක් බිබී බණ අහනවා. මෙතන ඉඳගෙන අත් දෙක එකතු කරගෙන සාදුකාර දිදී බණ අහනවා. ඒ ගරුකොට ධර්මයේ ඇසීමත් ගරු නොකොට ධර්මයේ ඇසීමත් අතර විපාකවල වෙනසක් තියෙනවා. ඉතින් අපි කියන්න උත්සාහ කළේ යම් කිසි කෙනෙක්ගේ හිතේ අකුසල් දුරු වෙන්නත් කුසල් උපදින්නත් බලපාන ප්‍රධානම කාරණේ බුදුරජාණන් වහන්සේට ගරු කිරීම, සත්කාර කිරීම, ධර්මයට ගරු කිරීම, සත්කාර කිරීම, සංඝයාට ගරු කිරීම, සත්කාර කිරීම. මේ පින්වතුන් දන්නවද සංඝයාට සුරාපානේ එපා කියන එක පැනවුනේ මොකක් මුල් කරගෙනද කියලා? සුරාපානේ ඉස්සර මොනම කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ලෝණ සෝරවික කියලා ඔය තෙලිජ්ජ වාගේ දෙයක් බීලා තිනවා බුද්ධ කාලේ. ආකාශයේ 이르දි ප්‍රාතිහාරේ පාන්න පුළුවන් තෙරුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඒ තෙරුන් වහන්සේගේ නම සාගත. මේ සාගත තෙරුන් රහත් වෙලා නැහැ 이르දි ප්‍රාතිහාරේ පාන්න පුළුවන්. මේ සාගත ස්වාමීන් වහන්සේ නාගෙක් දමනය කරපු ප්‍රාතිහාරය ඒ තෙරුන් වහන්සේ ඉදිරියට යන ගන්නියංගම් වල පැතිරිලා ගිහිල්ලා මිනිසුන්ට ආරංචි වුණා මහානුභාව සම්පන්න තෙරුන් වහන්සේ නමක් ඉන්නවා සාගත කියලා. කෝකෝ ඒ තෙරුන් ආන්න වඩිනවා. ස්වාමීනි හෙට පිණ්ඩපාතේ වඩින්ට, පිණ්ඩපාතේ වඩින්ට කන්න ලව් කළා. ඊට පස්ස ඔතන හිටපු කවුරණ හාමුදුරුවන් නමක්ගෙන් ඇහුවා මිනිස්සු මොනවද සංඝයාට නිතර ලැබෙන්න ඇත්තේ කියලා. හිට පින්ඩ පාතට පූජාක හැම දෙයක්මන ලැබෙනව තිලිච්ජ ලැබෙන්න එක ලෝන සෝරවික. ඊට පස්සේ අර හැම පින්ඩ පාතේ ගෙවල් පින්ඩ පාති යනට හැම ගෙදරකින්ම දානට අමතරව පොඩි පොල් කට්ටකට ලෝන සෝරවික පොඩ්ඩත් තියාන හිටිය. සාගත ස්වාමීන් වහන්සේ හැම ගෙදරකීම පින්ඩ පාතයර අර බෙදන ලෝන සෝරවිකත් පොඩ්ඩ පොඩ්ඩ බිව්වා. හොඳ පොඩ්ඩ පොඩ්ඩ වීරියුණා, සූරු වුණා, ඔළුව කරගැවුණා. එක සක්වල සක්වල දහයක් වගේ පෙනී ගිය කැරකුණා. එහෙම පාරයිනි කානුවට වැටුණන් හාමුදුරුව විරිවෙලා පාකානුවට වැටුණා. වෙලාව කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ පින්ඩ පාද කරගෙන ඒ පාරේම වැඩිය තුරු භාග්‍යතුන් වහන්සේ වඩිනවා අරහන්තුර සිින්දුවක්කි කිය කානුවේනවා. ඊට වස්සේ මොකද කළේ මේ පින්වත් මහණෙනි සාගත නෙවද මේ? එහෙමයි ස්වාමිනී, අනේ උස ගන්න භික්ෂුව. දැන් හා ස්වාමීන් වහන්සේලා පාත්‍ර කීපයක් අනි ස්වාමීන් වහන්සේලා දීලා මේ උත්සගෙන එනවා ආන්තර නම අරහන්තුර සිින්දුවක් කියාගෙන එනවා. ඊට පස්සේ ආරාමයට මේ සාගත හාමුදුරු ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ මේ වගේ ආසනයක වැඩි හිටියා. මේ පැත්තේ ඇඳ තියෙනවා. ඒ ඇඳේ සාගත හාමුදුරු නිදි කෙරෙව්වා. ඔළුව මේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තට තියෙන පා එහා පැත්තට තියෙන මේ හාමුදුරු සින්දුවක් කියාගෙන කැරකිලා කැරකෙනවා. කැරකෙනකොට පා දෙක දානවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. ඊට පස්සේ දැන් මේ ආය සංඝයා කියන ආයස්මතුනි ශාස්ත්‍රණ වහන්සේගේ පැත්තට පාදික කරන්න එපා කියලා ආය කර කෙව්වා. ආය මේ හාමුදුරුව සින්දුවක් කියගෙන කර කියලා පාදික දැම්ම බුදුරජාණන් වහන්සේගේ පැත්තට. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අහනවා, පින්වත් මහණෙනි, මේ සාගත නාගයෙක් දමනය කරපු ඉරිදි ප්‍රාතිහාරියකින් යුක්ත කෙනෙක් නේද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. දැන් ඉන්න තත්ත්වය යටතේ මේ සාගතට නාගෙක් තියා දියබරියෙක්වත් අල්ලන්න පුළුවන්ද? බෑ භාග්‍යතුන් වහන්සේ. මේ සාගත කලින් ශාස්ත්‍රුන් වහන්සේට ආදර ගෞරවයෙන් යුක්තයි නේද? එහෙමයි ස්වාමීනි. දැන් මේ සාගතට ආදර ගෞරවය තියෙනවද? නෑ භාග්‍යතුන් වහන්සේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ පැත්තට පා දැමීම ජීවමාන බුදුරජාණන් වහන්සේ වදාළෙත් ගෞරව නෑ, සත්කාර නෑ කියලා. ගෞරවයේ නැතිවීමක් විදිහට සැලකුවේ. අදත් බුද්ධ ප්‍රතිමා දිහාට පාදික් කරගෙන ඉන්න බවලත් ඇත්තෝ කොච්චර ඉන්නවද? පිරිමියත් ඉන්න. බලන්න පන්සලක බණ මඩුවට ගියාට පස්සේ ඔක්කොම බීත්ති වලට හේතු වෙලා එල් අකුර හැඩයට තමයි තියෙන්නේ. එල් අකුරේ හැඩයට ඉඳගෙන ඉන්න කකුල් ටික ඔක්කොම ඉස්සරහට. චෛත්‍ය දිසාවට කකුල් දානවා, බෝ දිසාවට කකුල් දානවා, ධර්ම දේශකයන් වහන්සේ දිසාවට කකුල් දානවා. කොච්චර අගෞරවයක්ද, කොච්චර අගෞරවයක්ද! මේවා විපාග දෙනවනේ පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, මේ විදිහට ගෞරව සම්මාන නැති විදිහට සිහි විකල් වෙනවා නම් යමක් දීපු නිසා. ඒ බී එවැනි දේවල් බොන්ඩ සුදුසුද ස්වාමීනි? සුදුසු නෑ. ඒ නිසා එනම් පින්වත් මහන්නි, අද ඉඳලා සිල්පදය පනවනවා. සුරාමීරේ පානේ පාචිත්‍යයක්, සුරාමීරේ පානය කළොත් පචිතය වෙතකි. ඔන්න සංඝයාට සුරාමීරේ පානේ තහනම් ඉච්ච දවස. සුරා උපානය කළට පස්සේ ගෞරවය නැතිවෙනවා. හරිනි, තමන්ගේ බිරිඳට ගෞරවේ නෑ, අම්මා ගැන ගෞරවේ නෑ, දරුවෝ ගැන ගෞරවේ නෑ. බිරිඳට කතා කරන විදිහට අම්මට කතා කරනවා, අල්ලපු ගෙදර කෙනාට බිරිඳ විදිහට කතා කරනවා. ඉතින් මේ කිසිම ගෞරවයක් නැති වෙනවනේ බිව්ව නිසා. ලැජ්ජ බය නැති වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ හොඳට මතක තියාගන්න, මේ ආදර ගෞරවේ, තුනුරුවන් ගැන ගෞරවේ නැති වෙන්නේ යමකින් නම් ඒක කරන්න එපා කියන. දැන් මට මේකත් එක මතක් වුණේ පිළිසඳර ගැන. බුදුරජාන් වහන්සේ දහම් පිළිසඳර කරනකොට එක්කෝම දහං කරනු අහනවා, බුදුරජාණන් වහන්සේගේ දහං කතාව යෙදෙනවා. එක භික්ෂුවක් අයිනකට වෙලා කට වහගෙන ඉන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් මහණනි, අර භික්ෂුව අපේ දහං කතාවට එකතු වෙන්නේ නැහෙනේ. ස්වාමීනි, ওই භික්ෂුව ලූණු කාලා, ලූණු වළඳලා, කට ඇරියොත් ලූණු ගඳ එන නිසා ওই කට අරින්නේ නැතුව නිහඬව ඉන්නවා කියලා. පින්වත් මහණෙනි, මෙච්චර සොඳුරු දහං කතාවක් කරන්ටත් ඒ භික්ෂුවට ලූණු කාපු එක බාධාවක් නම් එවැනි දේවල් වළඳන වැළඳීම සුදුසු දෙහැවා නෑ කිව්වා. එහෙනම් සිල්පදයක් පනවනවා කිව්වා. ලූණු වැළඳීම දුකලා ආපත්‍යයි කියලා. හේතුවක් නැතුව ගඳ ගහන ලූණු වළඳන එක නිකන් අම්මෙන් හේතුවක් නැතුව වළඳන එක දුක්කට ආපත්‍යයි. නොකළ යුතු මේ වැරද්දක් විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. අර දහං කතාවට එකතු නොවීම බලන්න, මේ පිළිසඳරට ගෞරව කිරීම අකුසල් දුරු වෙන, කුසල් උපදවෙන හේතුවක්. එහෙට අකුසල් දුරු කරන්න, කුසල් උපදවන්න බාධා පිණිස පවතින යමක්ද සිල්පද පනවා පනවා භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා තමයි වැට ගැහුවේ. ඒ සඳහා තමයි වැට ගැහුවේ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ අකුසල් දුරු කරගන්න නම්, කුසල් උපදවා ගන්න නම් බුදුරජාණන් වහන්සේට ගරු කළ යුතුයි, ධර්මයට ගරු කළ යුතුයි, සංඝයාට ගරු කළ යුතුයි. මං හරි ලස්සන කාරණාවක් කියනම් පින්වතුනි, විමාන කතාවක්. එක්තරා දිව්‍ය විමානයක මහා බලසම්පන්න දිව්‍ය රාජ්‍යයක් ඉන්නවා. තව්තිසාවේ සක්දිවිඳුගේ සමග දහම් පිළිසඳරේ ගෞරවයෙන් දහම් පිළිසඳරේ දෙන දිව්‍ය රාජ්‍යය. මේ දිව්‍ය රාජයා පිළිඳවච්ච කියන මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඒ කියන්නේ ඒ දිව්‍ය රාජයා නිතර උපස්ථානෙට පැමිණෙන්නේ පිළිඳවච්ච මහරහතන් වහන්සේ. පිළිඳවච්ච මහරහතන් වහන්සේ බොහෝ ජීවිත ගණනාවකට පෙර සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා මුළු ඒ දිවයිනම, මුළු ජම්බුද්වීපයේම බොහෝ ධාර්මික කළා. ඒ මිනිස් අතින් බොහෝ කුසල් රැස් කෙරෙව්වා. ඒ පින් බලයට ඒ දිවයිනේ හිටපු, ජම්බුද්වීපයේ හිටපු සියලු දෙනා, ජම්බුද්වීපයේ සහිත මේ සක්විති රජතුමාගේ පාලනේ හිටපු බොහෝ දෙනා කයිවිදිලා මරණින් මත්තේ දෙව්ලෝ උපන්නා. දිව්‍ය ලෝකයේ වැඩි හරියක්ම සිටින්නේ පිළිඳවච්ච මහරහතන් වහන්සේ නිසා දෙව්ලොව සැප විඳින. කලින් ජීවිතේ සක්විති රජ කෙනෙක්ව ඉඳලා ඒ ඇසුරෙන් කුසල් කරගත් අය දිව්‍ය ලෝකයේ වැඩිමනක් සිටින්නේ. ඒ නිසා තමයි දෙවිවරු, වැඩිපුරම දෙවිවරු කැමති රහතන් වහන්සේ බවට පත් වුණේ පිළිඳවච්ච මහරහතන් වහන්සේ. දෙවියන්ට ප්‍රියමනාප රහතන් වහන්සේ. දවසක් මේ දිව්‍ය රාජයා පිළිඳවච්ච මහරහතන් වහන්සේගෙන් ධර්මය අහනකොට, ඒ පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ නිස්සඟල හරි තියුණුයි, නිල්ම නිල් පාටයි, හරි ලස්සනයි. මෙහෙම ඉඳගෙන රහතන් වහන්සේ දිහා මේ බලාගෙන බණ අහනකොට ඇස් දෙක අපිට පිටට ගන්න හිතෙන්නේ නැහැ. ඒ නෙත් සංගල දිහා බලාගෙනම බණහනවා. ඒ රහතන් වහන්සේ කාමී ආදීනව කියලා දෙනවා, නෙක්කාමී ආනිසංස කියලා දෙනවා, ජීවිතය අවබෝධ කරගන්න හැටි කියලා දෙනකොට පංච කාමී තිත්ත වෙනවා ඒ දිවිවරුන්ට. ඒ මම මේ කියන දිව්‍ය රාජයාට දිවි අප්සරාවෝ ලක්ෂ ගානක් සිටිනවා. රහතන් වහන්සේගේ නිස්සඟල දිහා බලාගෙන ධර්මය අහනකොට අර දිව්‍ය අප්සරාවන් ලක්ෂයකකින් ලැබෙන පංචකාමයේ සැපය එපා වෙනවා. මොකටද කියලා හිතෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ නෙත් දෙක දිහා බලාගෙන බණ අහනකොට මේ දිව්‍ය අප්සරාවක් සිහි වෙන්නේවත් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න ඒ රහතන් වහන්සේ නිසාම මේ දිව්‍ය සෝතාපන්න බවට පත් වුණා. දැන් මේ විමාන කතාව. ඊට පස්සේ මේ දිවියා දිවි විමානයට ගිහිල්ලා දහම සීකර ගනිමින් ඉන්නවා. අන්න දිව්‍ය අප්සරාව දකිනකොට ආයෙහිත කැළඹෙනවා. එතකොට මේ දිවි අප්සරාවක් සිහි වුණේවත් නැහැ රහතන් වහන්සේ දිහා බලාගෙන බණහනකොට. නමුත් විමානයට ඇවිල්ලා මේ ලස්සන දිව්‍යාංගනාව දකිනකොට හිත වෙනස් වෙලා රාගේනවා. ඒ මොහොතේ මේ දිවියා තමන්ගේ ආචාර්ය වූ රහතන් වහන්සේගේ නෙත් දෙක සිහි කළා. අනේ හැමදාම බණහන් ඇස් දෙක දිහා බලාගෙන ඒ නෙත් දෙක සිහි කරනකොට රාගේ නැති වුණා. එදා ඉඳලා දිව්‍ය අප්සරාව ළඟට එනකොට මේ දෙවියා පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ නෙත් දෙක හිතනවා. එතනකොට රාගේ නැති වුණා. මේ විදිහට යම් දවසකද දහම වැටහෙන විදිහට ධර්මයේ හුවේ එදා ඉඳලා බ්‍රහ්මචාරී. ස්ත්‍රියකගේ පහස ලබන්නේ යම් කාම සිතවිල්ලක් උපදුනොත් රහතන් වහන්සේගේ නෙත් දෙක හිතනවා. ඒ දෙවියාගේ බ්‍රහ්මචාරී බව රකින්න දැහැන තමයි රහතන් වහන්සේගේ නෙත් දෙක ගුරුවරයාට තියෙන ගෞරවය. එච්චර ආදරේ. ඊට පස්සේ රහතන් වහන්සේගෙන් දවසක් බණ අහනකොට හිතෙන් පූජා කළා. ස්වාමීනි, මා වටා ඉන්න දිව්‍ය අප්සරාවෝ ඔබ වහන්සේගේ පා දූවිල්ලක් කොට දාසියෝ කොට මා පුදමි. ඒ තමන්ගේ යටතේ ඉන්නේ දිව්‍ය රාජයට කැමැත්තක් කරනකොට දාසියෝ කරලා පූජා කළා. ඊට පස්සේ දිව්‍ය විමානයට ආවා. දැන් ආයෙත් අර දිව්‍යාංගනා උදගෙන රාගසිතක් ඉපදෙනවා. ඉපදෙනකොට ආයෙ රහතන් වහන්සේ ගැන හිතලා හිතුවා, මම මේ දාසියෙකුට පූජා කරලා ඉන්නේ. මගේ ආචාර්යින් වහන්සේගේ දාසියන් සමග මා කුමට නම් මෙහුන්දන් සේවනේ දෙනවද? රාගහිත බෑර කළා. දවසක් ඒ දිව්‍යාංගනාවන් ඊට පස්සේ පිළිඳවච්ච මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ චිත්තකයේ තුලින් නෙත් දෙක දිහා බලාගෙන හිටියා. ඒ දිවියාගේ දිව්‍ය ශක්තියේ දී රහතන් වහන්සේගේ නෙත් දෙක අදිෂ්ඨාන කරලා ඒ දිහා බලාගෙන හිටියා. ඒ රහතන් වහන්සේ පිරිනවම් පාලා චිත්තකයේ දැවෙනකල් ඒ දිවියා රහතන් වහන්සේගේ නෙත් දෙක දිහාම බලාගෙන හිටියා. විමනට ඇවිල්ලා තමන්ගේ දිව්‍ය ඉරිදීෙන් රහතන් වහන්සේගේ නෙත් දෙක වලාකුළු අතරින් පේන්න සැලැස්සුවා දිව්‍යාංගනාවන්. අප්සරාවෙනි, නොබලා බලාපල්ලා අපේ ආචාර්යයන් වහන්සේගේ නෙත් දෙක දිහා. ඈලාද බලා සිටියා. ඈලාගේ හිතේද රාගේ ප්‍රහාණය වෙනවා. පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ නෙත් දෙක දකින අයගේ රාගේ නැති වෙනවා. මහා කාශ්‍යප මුනිඳුන්ගේ රූපේ දකිනකොට රාගේ නැති වෙනවා. එච්චර විරාගී. ආචාර්යින් වහන්සේගේ නෙත් දෙක නැමැති නිමිත්තෙන් බබසර රකිනවා. ඇයි මේ ගෞරවය? ගුරුවරයාට ආදරෙයි, ගුරුවරයාට ගෞරවයි. කොහොමද ආදර ගෞරවයෙන් සංඝයාට තියෙන ආදර ගෞරවයේ තිබ්බොත් ශික්ෂා ගෞරවය ඇති වෙනවා කියන එක සිද්ධ වෙනවා කියලා මේ බණපදේ තියෙනවානේ. දුට එක බොරුවක්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා, ධර්මයේ වැඩ ඉන්නවා, සංඝයා වැඩ ඉන්නවා. මම මෙතන අකුසල් සිතිවිල්ලක් උපද්දවන්නේ කොහොමද, රාගසිතක් උපද්දවන්නේ කොහොමද කියලා ඒ ගෞරවයෙන්ම අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් උපදිනවා. එහෙනම් අද මේ අකුසල් වලින් බැට කකා මේ යන්න හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය නැමැති, ධර්මයේ ගැන ගෞරවය මැදි, රහතන් වහන්සේලා ගැන ගෞරවය මැදි. බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්නේ කියලා තියෙනවා නම් අත්වැල් බැඳගෙන සෑම ලෝක යන්න බෑ. ෆෝන් නුස්සගෙන සෑම ලෝක යන්න බෑ. කෝල් කර කර සෑම ලෝක යන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපිට ජීවමාන කරගන්න පුළුවන් නම් හිතෙන්. එහෙනම් මල් ටික අතට අරන් අත් දෙක එකතු කරගෙන සාදුකාර දිදී ගෞරවයෙන් සෑය පැදකුණු කරනවා, බෝධිය පැදකුණු කරනවා. මේවා පින්වතුනේ හැම දෙනාම මේවා කියල දෙන්නේ නැහැ. හැම කෙනාම මේවා කියල දෙන්නේ නැහැ. ඔක්කොටම තියෙන එක උත්තරයයි මේ යුගයේ හැටි. මේ කාලේ හැටි. ඔය මේ යුගයේ හැටි, මේ කාලේ හැටි, තරුණ ළමයිගේ හැටි උන් පස්සේ හරියයි කියලා ඔළුව අතගගා ඉන්න මේ සෙත්පැතීම මිසක්කා කුසල් උපදින අකුසල් දුර වෙන මේ බණ හැමෝම කියන්නේ පින්වත්නි. ඒ නිසා මේ සත්‍යයේ දහං හඬ අසන්ඩ, සත්‍යය තේරුම් ගන්ඩ, තුනුරුවන් ගැන ගෞරවය ඇති කරගන්න, අඩුපාඩු දුරු කරගන්න, හිතෙන් බලන්ඩ, තමන්ම බලන්න. දැන් මම දැකලා තියෙනවා දැන් ඕන දුප්පත් ගෙවල්වල එක කාමරයයි දෙකයි තියෙන්නේ. මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. සාලෙම හරි බිත්ති අයිනේ පොඩි ත්‍රිකෝණයක වගේ ලී කෑල්ලක් ගහගෙන ඒ කුඩ රිදි කෑල්ලක් තියාගෙන බුදු පිළිම හස තියාන පහනක් තියාගෙන අනේ උදේ හවස තුනුරුවන් වැඳ වැඳ ඉන්නවා දුප්පත් මිනිසයා. බලන්න පින්වත්නි, තට්ටු තුන හතරේ ගෙවල් තියෙන මහ පෝසත් මිනිසුන්ගේ ගෙවල් වලට අපි ගියාට පස්සේ ඒ මිනිසුත් අරකම කරනවනේ. කොහේ හරි අයිනක ලෑලි කෑල්ලක් ගහලා ඒකෙ බුදු පිළිම තියලා තියෙනවා. දැන් මේක හරිද? මම උපමා කතාවක් කියන්නේ ඔබටම මේක හරි වැරද්ද තේරෙන්න. ඉස්සර අජානීය අස්වපැටියෙක්, අජානීය අස්වපැටියෙක් දුප්පත් ආච්චි අම්මා කෙනෙක්ගේ ගෙදර හිටියා. කියන්නේ දුප්පත් ආච්චි අම්මාගේ ගෙදර මිදුලේ ලොකු ඉඩක් තියෙනවා. අස්සියෝ ගෙනියන කෙනෙක් ඇවිල්ලා ඒ ගෙදර නැවතිලා හිටියා. දවසක් දෙකක් යනකොට අර අස්වේක් පැටියෙක් වැදුවා අජානීය අස්වේ. ඒ අස්වයට අහසින් යන්න පුළුවන්. ඒ අස්වයාගේ පිටේ නැගලා හිතන විදිහට අස්වයා ඉන්නවා. වේගෙන් යනවා. දැන් දවස් ගානක් ඉඳලා අර අස්ව වෙලෙන්ද යන්න හදනකොට ආච්චි අම්මා කිව්වා, පුතා මට අර අස්ව පැටිය දීපන්. තුර එයා හිතුවා මෙයා අජානි අස්වේ. ඒත් අර දුක හිතිලා ආච්චි අම්මට අස්ව පෙටිය දීලා ගියා. දැන් ආච්චි අම්මා පාන වතුර, හාල් හොදලා දෙන වතුර අජානි අස්වයා, ඒ කියන්නේ අස්වයෝ අතර ශ්‍රේෂ්ඨතම කෙනා. සාමාන්‍යයෙන් අජානි අස්වේකුට කණ්ඩ දෙන්නේ රාජ භෝජන. හාල් හොදපු වතුර දෙනවා අර අස්ව පෙටියට. අස්ව පෙටිය බොනවා. කුඩු දෙනවා. හාල් කුඩු බොනවා. අග්ගලක් කුඩු දෙනවා. ඒව කනවා. ඉතින් දුප්පත් කෑමේ යම්තාක් දෙනවා නම් අස්වපෙටිය ඒක කනවා. ඔහොම කාලයක් ගිහිල්ලා මහා බෝධි සත්වයොත් අස්ව පෙළෙන්දික් වෙලා ඔය ගමාරා යනකොට දැක්කා අජානි අස්වපෙටිය. ආච්චි අම්මා ගෙදර නැවතිලා ඉඳලා උන්දැට සක්කාර සම්මාන කරලා කිව්වා, ආච්චි අම්මේ මේ අස්වපෙටිය අපිට මට දෙන්න. ඊට පස්සේ ආච්චි අම්මටත් හිත වෙනස් වුණා. එහෙනම් පුතේ අරන් ඵලයන් කිව්වා. ඊට පස්සේ කහවණු දහස් ගාන ආච්චි අම්මට දීලා අස්ව පෙටිය ගත්තා. ඇරන් අර බෝධිසත්ව වෙලෙන්දා කල්පනා කරනවා, මේ අජානීය අස්වේක්ද කියලා මම බලන්න ඕන. ඒ නිසා මම මෙයාට පාන වතුර දෙන්න ඕන කියලා ආච්චි අම්මා දුන්න හාල් හොදපු වතුරම මෙයා ළඟට ගිහිල්ලත් අර අස්ව වෙලෙන්දාගේ තැනට ගෙනියලත් පාන වතුරම දුන්නා. හාල් හොදපු වතුර බිව්වේ නැහැ. හාල් කුඩු දුන්නා, කෑවේ නැහැ. අග්ගල පිටි දුන්නා, කෑවේ නැහැ. බෝසත් වෙලෙන්දා අස්ව පෙටිය ළඟට ගිහිල්ලා අහනවා, ඈ අස්වයෝ මොකද? ඉතින් උඹ මේවානේ කකා හිටියේ කිව්වා අතන. ඊට පස්සේ කිව්වා, ඒ ආච්චි අම්මා දුප්පත්, උන්දට දෙන්න දෙයක් නැහැ. ඒ නිසා උන්දට දෙන දේ මොකද්ද? මම කෑවා. ඒ නිසා ඔබ ඒ වුණාට අස්වයෝ ගැන දන්න කෙනෙක්. මං අජානි අස්වේ, අජානි අස්වයට රාජ භෝජන දෙන්න ඕන. ඔබ දන්න කෙනෙක්, ඔබට ඒක කරන්න පුළුවන් කෙනෙක්, එතන මම රාජ්‍ය අම්ම විදිහට ඉන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ රාජ භෝජන අස්වයාට දුන්නා. ඔබ දන්නවද ඒ අස්වයා කවුද කියලා? සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරේ. ඒ වෙලෙන්දා බෝධිසත්වය. ඒ නිසා දුප්පත් මිනිසයා ගෙදර මේසේ හැරි ඉටිරිද්දක් දාලා බුදු පිළිමයක් තියාගෙන වඳින්න පුළුවන්. ඔය දුප්පත්කම පොසත් මිනිසෙක් ගෙදරට ගෙනියන්න හොඳ නෑ. ඒ මිනිසයා Tamanට තට්ටු දෙක තුනට ගිහ හදාගත්තා නම් බුදුරජාන් වහන්සේට සුන්දර බුදුකුටියක් හදන්න ගෞරවයක් තියෙනවා. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට, ශාස්ත්‍රුන් වහන්සේ ලස්සනට, බොහොම ලස්සනට මේ ගෞරවයෙන් දම් බෙදන්න, ගෞරවයෙන් ගිලම්පස පූජා කරන්න, ගෞරවයෙන් පහන දල්වන්න මේ මිනිසයාට හැකියාව තියෙනවා. එය කරන්න ඕන. ධාතු කරඬුවක් තියෙනවා නම් රණින් හරි ධාතු ගර්භය හදන්න මේ මිනිසයාට පුළුවන්කමක් තියෙනවා. බැරි මිනිසයා ගෙදර පුංචි හඳුන් කරඬුවේ ධාතුන් නැති තියාගෙන ඉන්න පුළුවන්. පුළුවන් මිනිසයා රන් කරඬුවේ තැන්පත් කරන්න ඕන. ගෞරවය තමන්ට දෙන්න පුළුවන් ගෞරවය දෙන්න ඕන. සත්කාරය දෙන්න ඕන. මේක තමයි තේරුම් ගන්න. ඉතින් අවසාන වශයෙන් පින්වතුනි, මේ පින්වතුන්ට සිහිපත් කරන ওই ගෞරවයේ සත්කාර සම්මාන කියන ඒවා ගැන නම් ගොඩාක් කරුණු කියන්න තියෙනවා. වරුවක් වැඩිහිටියන්ට ගෞරවය, අම්මා තාත්තාට ගෞරවය, ඒවා කොහොම සිහි කරන්න. එතකොට පින්වත්නි, තුනුරුවන්ට අගෞරව වෙන තැන් ඉවතින් ඒවා ගැන ගොඩාක් විස්තර තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත්, වැඩිහිටියන්ට ගෞරවය නැහැ, දෙමව්පියන්ට ගෞරවය නැහැ, ගුරුවරුන්ට ගෞරවය නැහැ. අද කාලේ සමාජයෙන් ගෞරවය කියන එක තුරන් වෙලා. ඒ නිසා මොනවා වෙතත් අඩුම තරමේ මේ මාවත යම් විදියකට හරි, යම් විදියකින් හොඳටම දියුණු කරගන්න පුළුවන් ක්‍රමී තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගෞරව සංකාර සම්මාන කිරීම, ධර්මයට ගරු කිරීම, බණක් ඇහුවත් ගෞරවෙන් අහන්න, දානයක් දුන්නත් ගෞරවෙන් අහන්න, දාන් දෙන්න, සීලේ ගෞරවෙන් ආරක්ෂා කරන්න, මේකට අපි දක්ෂ වුණොත් අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න පුළුවන් වෙනවා. අපේ ජීවිතේ වරදින්ට එක වචනේ ඇති තුනුරුවන්ට අගෞරවෙන් කල්පනා කළොත්, දැන් ඔබට මතකයිද මහා කච්චාර මහරහතන් වහන්සේ ගිජ්ජකූටෙන් බහිනකොට වස්සකාර කියන අමාත්‍යයා කවුදර වඳුරෙක් වගේ කියලා ප්‍රකාශයක් කළා. ඊළඟ ජීවිතේ වස්සකාර අමාත්‍යයා බුදුරජාණන් වහන්සේට දන් බෙදපු කෙනෙක් වස්සකාර. ඒ වස්සකාර ඊළඟ ජීවිතේ ඉපදුණා වඳුරෙක් වෙලා. රහතන් වහන්සේ නමකට අගෞරව වචනයක් කීම. ඔබ කවුරුත් දන්න අම්බපාලි ගණිකාවේ ඉන්නවා. ඈ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20,000ක් මහාන දම් පුරපු කෙනෙක්. ඈ අවුරුදු 100ක් තරම් පුංචි ලැදරි කාලේ, ඒ කාලේ අවුරුදු 20,000යි ආයුෂ, අවුරුදු 100ේදී මහාන වුණේ. අවුරුදු 20,000ක් පිරිසිදු බ්‍රහ්මචාරිව වාසය කළා. මලුවක් අමදලා පිරිසිදු තියාගන්නකොට කිවිසුමක් ගිහිල්ලා සෙම ටිකක් මලුවට වැටිලා, ඒ මුල් කරගෙන රහත් තෙරණියට වෙසඟන කියන වචනේ පාවිච්චි කළා. තරහයි රහත් තෙරණියකට නරක වචනයක් පාවිච්චි කරපු කර්මය විසින් බලන්න කරපු අගෞරවය, ඒ මුල් කරගෙන බඹසරේ පින යට ගියා. අවුරුදු 20,000ක මහාන කමේ පින යට ගියා. අර අගෞරවය ඉස්සරහට ආවා. ඒ ඉස්සරහට ඇවිල්ලා නිරේ ඉපදුනා. එතනින් පස්සේ මනුස්ස ලෝකෙ ඉපදුනා. මනුස්ස ලෝකෙ උපනෝපන් ජීවිතේ ගණිකාව. අම්මා කියන උතුම් නාමය ඇහැට ඇහෙන්නේ නැහැ. බිරිඳ කියන නාමය ඇහෙන්නේ නැහැ. පතිනිය කියන නාමය ඇහෙන්නේ නැහැ. අක්කේ කියන නාමය ඇහෙන්නේ නැහැ. නැගණිය කියන නාමය ඇහෙන්නේ නැහැ. ගණිකාව කියන එක ඇහෙනවා. ඒ නපුරු වචනේ තමන් අගෞරවෙන් පිටකලේ යම් වචනයක්ද, ඒ වචනේම ගොදුරක් බවට තමන්පත් වුණා. අම්බපාලි ගණිකාව යම් දවසක පැවිදි වුණාද, අරහත්ත්වයටපත් වුණාද, එදා තමයි මේ නම අතුරුදහන් වුණේ, අම්බපාලි රහත් තෙරණිය. බලන අගෞරවයෙන් තමන් නිකුත් කරපු වචනේම ගොදුරක් බවට තමන්පත් වුණා. ඒ නිසා තමන් සමහරට මම හොඳට සීල් රකින්නවා මෙහෙමයි මෙහෙමයි කියලා තුනුරුවන්ට අගෞරව කළොත් අර සීලේ පින යට යනවා. තමන්ගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම්, ධර්මයට ගරු කරනවා නම්, සංඝරත්නයට ගරු කරනවා නම්, ඒ ගෞරවයේ පින්බලයේ ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා එයාට යහපත සලස්වනවා. ඒ නිසා පින්වත්නි, ඔන්න අද කියලා දුන්නා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා නම් එයාට ධර්මයේ ගැන ගෞරවය ඇති වෙනවා. ධර්මයේ ගැන ගෞරවය ඇති වෙනවා, සංඝයා ගැන ගෞරවය ඇති වෙනවා. සංඝයා ගැන ගෞරවය ඇති වෙනවා නම් ශික්ෂාව ගැන ගෞරවය ඇති වෙනවා. ශික්ෂාවට ගෞරවයි නම් සමාධියට ගෞරවය ඇති වෙනවා. සමාධියට ගෞරවයි නම් අප්‍රමාදයට ගෞරවය ඇති වෙනවා. අප්‍රමාදයට ගෞරවයි ශික්ෂාවට ගෞරවය ඇති වෙනවා. මේ විදිහට ගෞරව සක්කාට සම්මාන කරනකොටයි තමන්ගේ හිතේ අකුසල් ප්‍රහාණය වෙන්නේ, කුසල් උපදින්නේ. ඒ නිසා මේ හැම දෙයකටම මුල් වෙන්නේ බුදුරජාණන් වහන්සේට ගරු කිරීම, සත්කාර සම්මාන කිරීම. තුනුරුවන් ගැන පැහැදෙන්න ඕනේ. ඒකයි බුදුගුණ කියන්නේ. ඒකයි තෙරුවන් සරණ යන්න කියලා කියන්නේ. ඒ නිසා තමයි මේ සියල්ල තේරුම් ගත්ත ලොකු ස්වාමීන් වහන්සේ අච්චරිය මනුස්සෝ කියලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන පහදින විදිහට සුන්දර දහම් පොතක් ලිව්වේ. ඔබට යහපත සලසන්න. ඒ නිසා ජීවිතයේ අඩුපාඩුකම් හදාගන්න බැරුව, වැරදි හදාගන්න බැරුව, කෙලෙස් වලින් පීඩා විඳ විඳ ඉන්න ආයට ඔන්න සුන්දුරු දහන් අවවාදයක් අද ලැබුණා. ඔබගේ ජීවිතය වෙනස් කරගන්න නම් බුදුරජාන් වහන්සේට ගොඩාක් ගෞරව කරන්න, සත්කාර කරන්න, ස්තූපවලට ගෞරව කරන්න, සත්කාර කරන්න, බෝධින් වහන්සේලාට ගෞරව කරන්න, සත්කාර කරන්න, ධර්මයට ගෞරව කරන්න, සත්කාර කරන්න, රහතන් වහන්සේලාට ගෞරව කරන්න, සත්කාර කරන්න, සංඝයාට ගෞරව කරන්න, සත්කාර කරන්න, සීලයට, සමාධියට, ප්‍රඥාවට, පිළිසඳරට ගෞරව කරන්න, සත්කාර කරන්න, සම්මාන කරන්න. ඒ නිසා ඔබගේ හිතේ ගෞරවය හොඳින් ඇති කරගන්න. ඉතින් ඒ ගෞරවය ඇති කරගන්නකොට, සත්කාර සම්මාන කරනකොට අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් උපදිනවා. ඒ සඳහා ඔබට භාග්‍ය ලැබේවා කියලා එක හිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද නවම් පුන් පෝය දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කිරීම කරා, ඒ ධර්මානුශාසනාව මාධ්‍ය තුලින් විකාශනය කරන්ට දායකත්වයේ දැරුවේ තම මෑණියන්ගේ උපන්දිනයේ නිමිත්තෙන් සිත් ප්‍රාර්ථනා කරන ඇමරිකාවේ පදිංචි පින්වත් දේශිකා වික්‍රමසිංහ දේමිය, එම පියාණන් සහ ඉතාලියේ රෝම නගරයේ වෙසෙන දිනුතුගමගේ මාත්මිය විසින්. ඉතින් නවම් පුන් පෝය දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස්වන සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙමින් පින්වතුන් දැහැමින් රැකගනිත්වා කියලා සිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මව්පිය දෙපාර්ශ්වයේ මිය පරලෝකීය මේ පින්වතුන් නමින්, කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා සිත් ප්‍රාර්ථනා කරනවා. අකුසල් දුරු කරගන්න, කුසල් උපදවා ගන්නට ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් අප කාටත් වාසනාව සැලසේ.